නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දේ ඒකායනෝ අයං බින්දගේ මංගෝ අත්තානං විසුන්තියාම සෝපෙන් පරිද්දවානං සම්මතිස්සමාය ලබන ලබු හඳුනන් වහන්සේ දරහන මහා සංඝරත්නය ඇයි එතරම් පාප සමන් කිතුනි බිනරක වදා අද ඉන්ද්‍රිය පාණ්ඩර උසන් පිළිදෙක පිළිගන්නේ නැත්නම් මේ විලාම නිමිත ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ බලාපොරොත්තු නැති මේ අන්තර ධර්මයෙන් පිළිබඳව කියන්නේ විනාකරණ කියන අවස්ථාව එනිසා ධම්ම පිළිබඳව කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් මේ අදන් දෙම කලක් අපි අවස්ථාව ගන්නවා මෙන්නු. ධම්ම ගැටලුව තියෙන්නේ නිර්මත් යන. ඉතින් මම යන්නේ නම් ඔක්කොම දරවත් නැති සම්පූර්ණ වෙන්නේ නේ. අවස්ථාවකට කරගන්න සෝවාන් වීම පින්නදුනි අපි බොහෝ විට මාර්ගඥානමින් ඉන්නවද කියන අපි බොහෝ විට විමසනවා. අපි බොහෝ විට බාහිර පරිසරයෙන් තමයි හොයන්නේ සෝවාන් පුද්ගලයෝ ඉන්නවද, සංඝරත්න පුද්ගලයෝ ඉන්නවද, රහතන් වහන්සේ ඉන්නවද කියලා. මෙතන තියෙන වැදගත් දෙයක් තමයි සෝවාන් පුද්ගලයන් අනුනාගන්න යනකොට වඩා අපි වැදගත් වෙනවා සෝවාන් වීමේ මාර්ගයක් මතක තියෙන එක කියන බණිය. බොහෝ විනාකේ සෝවාන් ලැබුණ දිනම මතකයිවා. ඇතැම් විට සතර සෝතාපට්ටි අංගමමද කියලා අපි දන්නේ. සෝවාන් වෙනවා කියන්නේ මූලික ලක්ෂණ මොනවද කියලා අපි දන්නේ. එල්සා පිළිතුරේ ධර්මඥාන වෙන පිළිතුරක් යන්නේ නැහැ. අපේ ධර්මයේ ඉතරා ගුණයක් තියෙනවා. ඒකයි අත්‍යවශ්‍යක කියලා. කොහොම බලන්නද කියලා. ඕපනයක කියන කුණි සංකල්පය ගත්තාම ඕපනයක කියන්නේ ධර්මයේ ඒ කටින කුජලයේ සමන්ති අභ්‍යන්තරයක ධර්මයේ ගොඩනගාගෙන ධර්මයේ ප්‍රතිපත්තිය කියන මහලුක කිරීම තුළින් ධර්මයේ ප්‍රතිඵල බලනවා කියන කාර්යය. එතකොට යන්නේ ඒකයි ධර්මයේ වල මාර්ගය. ඒතර ධර්මඥානය තමයි ඉන්න කියනකොට ප්‍රතිපත්තිය කියන කාරණායි අපිට තේරෙන්නේ වර්ෂිනාරුමයි ඉන්නවා කියන්නේ. ඒකෙන් බහැර වගේ පොදේ මම පරිහරණය විතරක් නෙවෙයි කියන්නේ අපිට මොනෙක මොකක්ද තේරුම් ගන්න තියෙනවා අපිට. අද මේ තමයි කතා කරපු දෙවියන් ගැන වෙන කෙනෙක් ප්‍රකාශ කරන්න තියෙනවා. අනුවාද කරේ මේ කාලේ ලංකාවේ බුද්ධාගමෙන් ගිලාන මොළොක් කරන්නේ. අරස්තනවත් දෙලි ඉරි ඉතිරි ලංකාවට. ඒකද සංකල්ප කරනවා රජනන ප්‍රදේශෙම ඉරිසුදු වීණා කියලා ගන්නවා විදියක් නැහැ. ඒ තරම් ප්‍රමාණයක් මම ගමන් කරන විතර මම කියන්නේ වැඩ කරනවා වැඩම කරනකොට මේ විතරම ආරයි ඉරොඩක් කියන්නේ ආවරණය වෙන සාමාන්‍ය මාධ්‍යයක සිදු වලට නිහාන්ති වැඩ කරනවා කියන්නේ ඉරුවේ ඉවත් ඉරොඩින් වැඩි තවත් අවකාශයක් නැහැ ඇතින් දැන් නම් දැක්ක විතරයි අනිත් නැතුව නැතුව ඉඳරයි නාම නිරන්තර ආකර්ෂණය කරන ආලෝකයෙන් නැවිතරයි අන්නේ කියන්නේ. ඒතර දිනෙන් අපට කෙලෙස් නැතිවන්නේ අපි අස්සංඝාතයේ ඉන්ද්‍රිය තුනෙන් ලබන දේ අපි නැවත සංස්කරණය ඉදිරි කරගන්න. අන්නේ ඉදිරි කරගන්න දේ තමයි කෙලෙස් කියලා කියන්නේ. සැබෑයෙන්ම හැම රෝගයක් නැත්නම් ඒ දකින සැලීමෙන් නිරුද්ධ වෙනවා. ආය අපි බලන නම් තියෙන අනුරෝගය. කනේ ශබ්දයක් නෙවුවා නම් ඒ අහන මොහොතේම සැපේ නිරුද්ධ වෙනවා. ආය ඊළඟ මොහොතේම අනුස්සන්නවා. නාසය ආගේ සැලීමෙන් නිරුද්ධවත් වෙනවා. හරියටම කණ්ණාඩියෙන් අපිට ගියාට පස්සේ කණ්ණාඩියෙන් අපේ රෝගේ බලලා අපි කණ්ණාඩියේ මෑතකම බිනි. අර කණ්ණාඩියට මොකද වෙන්නේ? දැන් අපි උනේ නැහැ නැහැ නැහැ අන්න අපි මොන බලයෙන්ද දැන් මේ දෙනසොන් කියනවා අපේ රූපේ සමත් අන්නගේ කියලා. ඒ කන්නාගේ සමත් සමත් රූපේ කියලා කියනවද? අපි හිතන්නේ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් කන්නාගේ මෑතනවත් එකම රූපේ නිරතුරුවම වගේ. ඒ සම්පර්කේම තමයි මේ උදාහරණයම තමයි අපේ ඉන්ද්‍රියන් හයකට සිදුවෙන්නේ. ශරීරය පිළිබඳව ශරීරම විරුද්ධ වෙනවා. මේක තේරුම් ගන්න බැරි වෙන අපි හිතන්නේ අර මොලේ නේද රෝගයේ සාමර්ථ්‍යය කියලා. එතකොට අන්න ඒ රෝගිය හොයාගෙන යනවා තමයි. සංකේමනාගෙන නැවත යනවා. අන්න ඒක නිසා එතන හටගන්නේ. එතකොට බුද්ධියෙන් ඉහිලට යන්නේ නැහැ මේක තේරෙන්න. දැන් කණ්ණාඩියේ ළඟදී වැරදින්නේ නම් තියෙන්නේ. නම් කණ්ණාඩියේ ළඟදී නොරෙකුළු මිනිසුන් නම් අපි නොරෙකුණාට නමුත් බලන්න ඒ කන්නාගේ ළඟටම සතෙක් ගියොත් බල්ලේ වහලේ පෝච්චේ ගියොත් මොකද වෙන්නේ? ඒ සතාදරගෙන. ඒ සතාන්නේ මොකද? ඒ සතාන්නේ ඒ අපේ කන්නාගේ සතෙක් ඉන්නවා කියලා ඒ කන්නාගේ පුරනවා පිළිස්සනවා පිටපස්සට යනවා බලකම් ඉන්නවාද කියලා ආයන්තරි කියලා ආයෙත් බලනවා. අපි නරේවත් නාට සම්තුගේ මානසිකත්වය අපට අහලයි එනිසා කණ්ණාඩි පිටරවටන. අන්නේ වගේ පිටුතුනි අපේ මේ ඉගරගම් දිගේ දිගටම නොකෙටි යන සංස්කෘතිය රෝමා රෝපරේණාරි සංස්කෘතිය මෙදී. මේ සංස්කෘතිය වෙනස හඳුනාගන්න බැරි වීම නිසා තමයි අපි මේ සංස්කෘත දුක් විඳිනවා කියන දේ සිදුවන්නේ. මෙන්න මේ පිළිගන්නා තමයි මහත්වර වාස්තික දාන දෙකේ කරුණ සඳහන් කරන්නේ. මේක දේශනාදේ උදාහරණ මේ දාන දෙකේ විදිහට තියෙනවා. ඒරි ලොකෙවලම හත්මත් වෙනක. දැන් මේ කතාව මම සඳහන් කළේ දැන් මේක තමයි රහතන් වහන්සේ කියන ලෝකයේ සබන ආකාරය. ඒතකොට මේකින් කියන්නේ නැහැ අපේ අනිත් ලෝකේ මාකට නැහැ කියලා. මේ අවබෝධය තියෙන කෙනා දරුවා පිළිසුම්මා දෙන්නනවා. ජීවිතර හදනවා ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න රැකලක් ගන්න කෙනෙක් නම් ඒක කරනවා කරාට උන් මේ වෙනස ගන්නවා මේ සංඥා පාපා වෙනස් වෙමින් කියන මේ අනිත්‍යතාවයේ මොලි දැකනවා ඒ දැකීම වෙන අනිත්‍යතාවයේ මුලින්ම දුක හටගන්න මේ නිත්‍ය සංකල්ප නිර්මාණය වෙන එක අවබෝධ කරගන්න මේ වගේම මෙවැනි අනිත්‍ය දුක අනාත්ම ස්වභාවයුක්ත දේක මේ අපි අතුරු කරන පුද්ගලයන්ගේ ආත්මතරේදී සාහිය වටින් ගන්න පුළුවන් දැන් ඉගෙන ගන්න අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධය ශරීර වාක්‍ය සාධකයේ අවබෝධය ලැබුණ අපේ දී සමන්විත වරමිකා. ඒකට කොහොමද මේ මගේ අන්තිම ග්‍රන්ථයේ සමන්විත පිළිගන පිළිතුරු ආයතන බාහිර කීමින් ගන්න ප්‍රතිසලයක්. එහෙම තෝවාන් කාලයක පස්සෙත් මේ නාමල බාහිරව ගැනීමක බාහිර විනිශ්චය කරන්න මහතුනේ. එවැනි කෙනා පිළිගන්න විමසන්නවන ප්‍රශ්න ධර්මයේ සඳහන් කරනවා. ඔකෝ ධර්මයේ පිළිබඳව දෙන ප්‍රශ්න උත්තර අහන සම්මතයෙන් උත්තරම එක උත්තරයකින් විතරක් හයිකට පත් වෙන මේ ප්‍රශ්න වාසියක් වෙන ධර්මයේ සඳහන් වෙනවා මේ ප්‍රශ්නය වලින් කොහොම මේ උත්තරේ දෙන්නේ ඊළඟට වෙන විවාගේ ප්‍රශ්නයක් අහන්න ඉන්නේ මේ වගේ දෙයක් ප්‍රශ්න විකාර ප්‍රමාණය ආහාර තමයි මරණ සංහාර තමයි ඔකෝ පිළිබඳව යම් විදිහකට දෙන්න තියෙන ඒ විදිහට සාමාන්‍ය කොට පුළුවන් කමක් නෑ ධර්මඥානෙ තියෙන කෙනෙකුට එන්න පුළුවන් යන්නේ එනික අපිට දැන් මේක අපිට එකට මොන වෙනවද මෙන්න සුඛිත දෙරුම් නැත් පුළුවන් කමක් නැහැ අනිත් දේ තමයි මානසික ලාභය අය අනිත් නැට සමාන ආවල් මානසික ලැබුණා කියලා ඍජුවම කියන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට හැබැයි සම්පූර්ණ වෙන්නේ නැහැ සමහර අය කියනවා රහත් වුණාම මානසික ලැබෙනවා කාටත් කියන්නේ නැහැ මේ කියලා ඒක මොන දෙයක් නැහැ කියන අවස්ථාවක් තියෙනවා කියපු අවස්ථා තියෙනවා. හැබැයි වෙන කෙනෙක්ම කියන්නේ දසුනත් ඥානය තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ වස්ත්‍ර ක්‍රමයක් කියන්නේ. එතන පිළි කියන සුවාණිත කෙනෙක් කියන්නේ මට දැන් සංකාර වේතිය නැහැ කියලා කියන්නේ. එතකොට සංකාර වේතිය ගැන තේරුමක් තියෙන ධර්මයක් නැහැ කියන එක තමයි තේරෙන්නේ. මෙයන් සුවාණිත. අනාගතම වෙන්නේ නැක් කියන්නේ මම නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියලා. අනාගතම වෙන්නේ කියන්නේ නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියන අනාගතම වෙච්ච කෙනා සුද්ධවස්ස බ්‍රහ්මෝ කිවෙන්නේ. බාහිර නෑන බුදුහමෙන් බාහිර කියලා මේ කියන්නේ මුද්ද කියලා උකපටි අපුරු කියන නිතර සම්මන් කරනවා. ඒ උගේ සම්මතලේ නැහැ. උග කියන යාත්‍යවස්තාව බුදුහමරණ කලින් මාමිය කිවතින්. එළියකින් මුදස්ස බුදුරජාණන් වහන්සේ මාගේ මිත්‍රයා කරනවා. මොකද විස්තරේ මහණෙනි ආදී මේ කියන වාක්‍යය නැත් ආරෝපණය කියන කෙනෙක් කියනවා. දැන් ඒ හින්දා දැන් මෙතෙන්දී අර උග්‍ර ලෝකයේ සම්හන්තරේ නැහැ තමා. මේ දී කෙනෙක් නෑ. ඕ සම්හන්තරේ නෑ තමා. මෙන්න මේ සංයෝජන ප්‍රතිනිය කළ දැන් අනාගත වෙලා ඉන්නේ කියලා. ඔහු කිව්වේ තමන්ගේ තමන් නැවත ආරෝපණය දෙන්නේ නැහැ කියලා. එහෙම කියවම මොකක් අවබෝධුද? මෙන්න මේ වගේ දෙයක් සාකච්ඡා කරන්න ක්‍රමයක් තියෙනවා. ඊළඟට තෝවාන් වීම ගැන කතා කරගන්න ඕන. ඒක පිළිතුරින් වාස් ධර්මඥානයෙන් සහිත අපි කාලය කවෙදද අමතක කිරීමෙන් ප්‍රතිකාරය. අපේ ගැන කරුණු අධ්‍යයනය කරන බලාපොරොත්තු වෙන්නේ නම් පිටින් සමාන කරෝදී අපේ මේ ජීවිතය සකස් කරලා තියෙන කොටස් කිහිපයක හේතුව තියෙනවා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ පහ සනිට වැටි වෙලා සනිටව නිරුද්ධ වෙනවායි කියන කාරණය නෝනින් දකිනවා. මේ නෝනින් දකින කෙනා ඔහු සත්‍ය ඉදින් දිගටම මරණයෙන් පස්සේ යනවායි කියන කරුණත් ඔහු ගැන කරනවා. ඒ වගේ මරණ ප්‍රශ්නයේ එකට දැන් සාහසුද දෘෂ්ටිය කියලා අනිත් පැත්තේ මුචිය දෘෂ්ටිය සත්‍ය මරණයෙන් පස්සේ සියල්ලම මාර්ථම් වෙනවායි කියන මගේ ලොතු කැටර. මේකට කියන්නේ දෘෂ්ටි ප්‍රහාණය කියලා තියෙන සාහ පදාර්ථ කියලා කියන්නේ නැහැ. මේ දෘෂ්ටි දෙකම අපි අත්හර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කළේ උච්ඡේද දෘෂ්ටි ඉන්නයි බහැ කරන්න. උච්ඡේද දෘෂ්ටි කියලා කියන්නේ ලෝකයේ සාමරය පරතන කරනවා. මරණය පස්සේ කියලා ඉවරයි කියනවා. මරණය පස්සේ සත්‍ය දුන්නක් නැහැ කියලා. මෙන්න මේ විදිහට ඉන්නේ ඒවත් ඉන්න කාලේ යන දේවල් ගැලවිලා කරනවා. කැමති විදිහට ජීවත් වෙනවා. මොකද මරණය පස්සේ ජීවිතය විශ්වාස කරන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී වහන්සේගේ මූලික අදහස තේරුණි. මේ දැනෙන විචාරුත්‍යයක් වන මුචේත දෘෂ්ටිය සම්යම්දවන. එනිසා සම්මතය යාතක සමාරු විරෝධී කරගෙන ඒ වගේම සම්මුදලන් ආපුගෙන මහණු වහන්සේලා මේ විදිහට දෙවිදේ සත්‍යයේ ජීවන කතාවේ උදාහරණ දක්වමින් විවිධ වෙනස්කම් දෙන්නේ අපාරේ සංඥානි නිරූප පිළිවෙල විස්තර කරගෙන සඳහන් කළා. එහෙම හිතන්නේ බාමාරයෙන් පස්සේ නැවත ඉදීමක් කියන මෙලිතරික් දැන් මෙන්න බලන්න කියලා. ඇතැම් වෙල දීපේ විමාන පිටින් ඇතැම් වෙල අපාරේ ස්ථාන පිටින්ම ඊට බලෙන් එහෙම කළ කෙනෙකුට මේ සම්පත ප්‍රමාණය අවබෝධ කරගන්නවා. ඊළඟට මෙන්න මෙන්න මේ මතයෙන් එනකොට හැම වෙලේ හිතනවා මේ ඉපදෙන සත්‍යය ඉපදෙන නැරෙන සත්‍යය දිගින් දිගටම මේ එකම සත්‍යය කියන්නේ කියන මතයක් සමහර අය හිතේ තියෙනවා. දැන් මම මේ අන්න බලේ දින්න කරනවා ඒ සංකල්පවල තමයි මම ඉපදෙනවා. ඉපදින අය මනසලෝ හිතෙනවා. මෙන්න මේ මතයත් එක කෙනෙකුට හිතෙනවා. එතකට ධර්මයේ නියම්යන් කතා කරෝටි ජාතක කතා ආදී උපයෝගී කරගෙන ඉන්නේ ආදේශ කළ දෙනවා. මොකද ඒ දන්නේ මේ එකම සත්‍යයක මේ දිගින් දිගට යන්නේ කියන්නේ. මරණයෙන් පස්සේ කියන්නේ මගේම හිතයි මේ අන්නේ කියන මතයකට එනවා. පින්නතුල මතක තියාගන්න මේ මතයත් දෙච්චර නිවැරදි නෑ. අපි තේකම් කරනවා අපි සතරක් විශ්වාස කරනවා. සුගතිය දුගතියේ නිවන පිළිබඳ විශ්වාස කරනවා. විශ්වාස කරාට පින්නතුල නොනැති දෙකින් දෙකටම අදින්න බෑ. පිටං ගැන බුදුදහමෙන් විස්තර කරන්නේ නෑ. එහෙම මතයකට බුදුහමෙන් කල එක් කරා කෙනෙක් කෙනෙක්ලා හිටියා. මාරෝක්ෂ පොත්ති කියන හඳුරෙන්නේ. මේ ආදුරට බුදුරජාණන් වහන්සේ දැකේ නිගමන කළා. මරණයෙන් පස්සේ විනිවිද යන චත්තය මේ ජීවන කාලයේ එක මොහොතක ඉඳන් තව මොහොතකට යන සිතක් යනවා මම කියලා නැතිකොට මරණයෙන් පස්සේ දෙකින් දිගටම හිතාගෙන මම පාඩ ප්‍රේරණ කළේ කියලා. එනිසා යම් කෙනෙක් හිතනවා නම් මේ කර්ම මෙද විදක දිගින් දිගට යන එකම නිකක් කියලා ඒකත් වෙනුත් වැරදියි. මෙන්න මේ වැරදි අදහස් කියන දෙකම දුක වෙලකෝ හේතුඵල ධර්මනෝනින් නැතිනම්. හේතුඵල ධර්ම කියලා කියන්නේ අත්නාකාරී ඉන්ද්‍රියවලින් රූප සංඥාවේ ආරම්භ ගන්නවා. දකින මොහොතේ රූප සංඥාවේ ඇති වෙනවා. ක්ෂණිකව මේක නිරුද්ධ වෙනවා කියන කර්ම. ඇතිවීම නැතිවීම දෙක නිරන්තරව දකිනවා. දකින කෙනා කිසිම දෙයක් පිළිබඳව දැඩි අත්මක් ඇති කරගන්නේ නැහැ. ඕගමේ හේතුඵල ධර්මවලින් දැන් අපි කණ්ණාඩියක් විස්තරණ ගියහම ඒ කණ්ණාඩියේ තියෙන සිඳු භාවයත් අපේ රෝපියක් ආලෝකයක් කියන මෙන්නේ කර්මෝ එකතු වෙමින් අපට රෝපියක් වෙනවා. ඒ කර්මුණෙන් එකක් හරි නැතිවෙද්දි අපට රෝපිය දෙන්නේ නැහැ. ඒක අපේ රෝපිය දෙකයි කොච්චර රෝපිය දෙන්නේ නැහැ. ඒක කණ්ණාඩිය අනිත්‍යද හැලෙන්න රෝපිය දෙන්නේ නැහැ. ඒ වගේම රාත්‍රියේ අන්ධකාරය එක නම් ඒ රෝපිය දෙන්නේ නැහැ. අන්‍ය වගේ තමයි පිටුනේ ඇත්ත රූපය චක්කු විඥානය කියන මෙන්න මේ කර්ම තුනේ එකතු වෙන්නේ තමයි ස්පර්ශය නැත්නම් රූපයක් අපට දැනෙන සත්‍යට එන්නේ. ඒ වගේම කන ඒ වගේම ශබ්දේ සහ සෝත විඥානය කියන මේ කර්ම තුනේ එකතු වෙන තමයි ශබ්දය පිළිබඳව අපට කීමක් එන්නේ. අනිත් ඉන්ද්‍රිය පිළිබඳව තමයි මෙන්න මේ කැමිට ඇතුළේ විද්‍යාවේ ප්‍රමාණ යාක පිළිගුණ දැඩි අවබෝධයෙන් යුක්තව පේනවා නම් අන්න ඒ අවබෝධය ලැබීමේ ඉහළ පවස්ථාන පිටසක් අනිසෝවන් කියන එක. ඒ තෝහා ඇතුළේ නාගරයේ පංචවදේ ක්‍රීඩා පොළේ ඉන්නවා. කුමාරේ සංඛායෙදී විචිකිච්ඡාවක් කියන අපස්ථානක් කියලා. සංඛායෙදී කියන්නේ අපේ ජීවිත ආභ්‍යන්තරයේ සාර්වත්‍රි ගන්න පුළුවන් දෙයක් නැති කියලා අවබෝධයක් ඕනේ කියලා කියනවා. ඒ වගේම විචින්තා කියලා කියන්නේ දසහස්තක විඥාන විද්‍යාව ගැන කතා කරනවා. නම් දෙකෙන් නම් නැත්නම් ආදි වශයෙන් තුන් දෙකේ විභාග නැත්නම් යාලි විභාග නැත්නම් මෙලවා ඒ වගේ විමානයක් මතේ ජීවිතයක් නැත්නම් මේ ආදි වශයෙන් පිළිබඳව කියන වැරදි හේතු දුර වෙනවා. ඒ වගේම සෝවාන් ඉතිිනාගේ ළඟ කරුණු හතරක් පිටිරෝ කියනවා. මොකද මේ හතර බුද්ධිය අවශ්‍ය ප්‍රසාදනය, සංගිණ අවශ්‍ය ප්‍රසාදනය, බුද්ධිය අවශ්‍ය ප්‍රසාදනය, ධර්මිය අවශ්‍ය ප්‍රසාදනය, සංගිණ අවශ්‍ය ප්‍රසාදනය සහ ආහාරය කාණ්ඩ සීලය කියන මේ කරුණු හතර. සෝවාන් ඉතිිනාට පිටුතුනි මේ ලෝකෙම දෙකමයි කියලා කිව්වා. ඔහු බුදුහාමුදුරුවෝ කියන දෙයින් විශ්වාස ලෝකයෙන් බැහැර වෙන්නේ නැහැ. මේ ලෝකයේ සියලුම දේවල් මම ඔබට දෙන්නම්. බුදුහාමුදුරුවෝ වහන්සේ මේ නහවල් සාත්‍රවරයන් ඉදිරියට කිව්වට ඔව් යන්නේ නැහැ. ඒ වගේම සෝවාන් වෙච්ච කෙනාට සම්මාද දීලා ඔබ ඝාතනය කරනවා කියලා කිව්වත් ඔබගේ සාත්‍රවරයව වෙනස් කරන්න කියලා කිව්වට කිසි වෙනස්කමක් සෝවාන් වෙච්ච කෙනෙක් තමයි සාත්‍රවරයව වෙනස් කරන්නේ නැහැ. මෙයා සමාහ විතරක් නෙවෙයි ඔහු මරණයෙන් පස්සේ නැවත සුගතියට ඔහු ඉපදෙනවා. එන්නේ විනාශව වහන ජීවිතේ තුනන් තුනක් වෙනවා. යාත්මා අතර දුර දිනන නිදෙන්නේ. ඔහු මේ සාස්ත්‍රීය යෝගී වෙනස් වෙන්නේ නැහැ. ඔහු වැළැමිට අබුද්ධෝ සමාද කාලෙක ඉපදුනත් ඈත ප්‍රඥාන් දෙර්ථින මිත්‍යා දෘෂ්ටික දෙමෝගයන්ගේ දරුවෙක් වෙල ඉපදුනත් කිසි කලක අන්‍ය සාස්ත්‍රීය කරණයක් නැහැ. මේක සුවාන් කියන හැටි දෙන්න තුලි කියනවා. ඒ වගේම සුවාන් කියන කෙනා මේ අනිත්‍ය වූ දේවල් නිත්‍ය කියන අදහසට කිසි විදිහකට වෙන්නේ නැහැ. අසුභව ලෝකයේ පිළිමදෝ සුභයි කියන ආකාරයට වෙන්නේ නැහැ. ඒ වගේම අනාත්ම ලෝකයේ ආත්මය කියන සංඥාව වෙන්නේ නැහැ. හැබැයි කිනුදින් මතක තියාගන්න මේ සෝවාන් වෙච්ච කෙනා ඔහු ගලක කාමරාගේ තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් ඇතැමට විවාහ වෙන්න පුළුවන්. ගුහත් ජීවිතය ගත කළ ධර්ම මාර්ගය අවබෝධ කරගෙන සෝවාන් වෙච්ච කෙනෙක් තමන්ගේ ගුහත් ජීවිතපත් වෙන ආවා විවාහ වෙන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි සංඛා පිළිබඳව. සිතාකාර සත්‍යයේ පිළිදී දිස්වන තුනක් ඇත්තු කාලේ විවාහ වුණා. නමුත් විවාහ වුණා නැහැ. ඒ මතයේ පිළිදී ඒ සත්‍ය වෙනස් වෙන්නේ විවාහ වුණා කියන ලෝකයක් හදේ පිළිබඳව. මේක ඒ දෙක පිළිබඳව කියන දෙකේ ඒ කාරණා. ඒ වගේ පහස් පිළිදී සිතුමා ගැනයි. අනන්තගේ සිතුමා ගැන බුදුහමෙන් කාලේදී මහ විහාරයේ ඒ විහාරයේ කුණාතෝ මහන්සි ව්‍යාපාරණ සියලු මකරේ මෙන්නේ සාධාරණයේ විලෝක සංඥාම් කිසිේක වෙනස් වීමකට පත් වෙන්නේ. ඒ වගේම තියෙන කාරණයක් තමයි මෙතුමා හිතන ජීවිතයේ පොලිතන අතුලෝගයක් ආවා. ඒ අභිරෝධ ආවේදී ඔබ බාහිර ලෝකයේ දෝෂාරෝපණය කරන්නේ නැහැ. දැන් බිම්බිසාරයන් මාය වගේ කෙනෙක්. බිම්බිසාරයන් මාෝගේ ඥාතිවරයෙක් කියනවා සැකෙන්න ඕන අනිත් දුක් විඳිනවා. කායික දුකින්ද මානසික ප්‍රශ්නවලදී බාහිර රෝගයක දෝෂාරෝපණය කරන තුමහේ අඩු කරනවා. මේකත් වාණිජ කැමින සම්පන්න. ඒ වගේ මෙන්න මේ වගේ උදාහරණ වලින් තමයි අපිට බෞද්ධ සාහිත්‍යයේ තියෙන උදාහරණ තුනෙන් තමයි සෝවාන් කුලයන්ගේ ලක්ෂණ ප්‍රශ්නනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් ඒ තමයි දිනක් මහානාම සාහිත්‍යයේ කියලා සාහිත්‍ය මානසික කුමාරය කියලා. මහානාම සාහිත්‍යය කියන මේ මහානාම ඉතල බුදුහාමර දෙයක දානස්තෝණේ කරනවා. දර්මස්තෝණය කරන්නේ සාක්ෂිය කුමාරයේ දින කුද්‍රේයන පහස්තගෙන අනම් ස්වාමීන් වහන්සේ රජ කුමාරවරුන්ගේ හැටියට අපින නොයෙක් විදිහ ආදිතියන් යෙදෙන්නේ ඇතැමල නිදිස්සන දන්වාම් නියම කරනවා අපි ඒ වගේම මේ විදිහ සංකේත සාක්ෂිය හදලා යෙදෙලා ඉන්නවා ඇතැමිට අපේ ජීවිතයනවත් කියනවා මෙන්න දෙවියන් ආස්පාව කුද්‍රේයන පහස්ත අපුමිය කියෝතින් මාමිය කියෝතින් මගෙන් පරිවර්තන වෙන්නේ. කර්මයෙන් අහකරනවා ආත්මභාව අට පිටිපේ උපදින්නේ නැහැ. උගල පන්නේ ආත්මවත් හැදෙන්නේ කියලා. මහානම සාක්ෂිය මේ වගේ පරිමෝහයට බුදුමහතුක ලක්ෂණ කොහොම ආරක්ෂණය කරනවා. මොකද ලොකුම ආව. එක්තරා ගහක් තියෙන ගංගා අවස්ථාවේදී ගංගා සමීපයේ තියෙන මේ ගහ ගංගා දෙකට ඇලවෙලා තියෙනවා. ගඟ දෙකට ඇලවෙලා තියෙන මෙන්න මේ ගහ අතින් තියෙනකොට දහ පොයින්ට් එකක් ලැබුවා. දැන් අපි කියමු කෙලින් තියෙන ගස් අපන කොට ඒ ගස් කපන යනකම් අපන පැත්ත හැදියට ගහ වැටෙන පැත්තක් තියෙනවා. ඒක ගහ පොයින්ට් පැත්තට දමන්න ඕනේ කියන හදනක මම තමයි ගහ කැපීම කියලා. නම් වෙන තුන සම්පූර්ණ පැත්තකට ඇලර්ජි එකක් තියෙනවා නම් ඒක එහෙම තවත් පැත්තකට වෙනස් කරන්න බෑ. බුදුහාමෝ සඳහන් කරනවා යම්කිසි විදියකින් ගඟ පැත්ත ගඟක් සමීපයේ ගඟ පැත්තට ඇලවෙච්ච ගඟක් තියෙනවා නම් ඒ ගඟ කොයි පැත්තෙන් කැපුවා ගහරටනේ කොහෙද ඔව් මහරටනේ ගඟට අන්නේ වගේ තමයි සෝමනෙක් කෙනෙක් කොයි මාර්ගයකට කියලා ඔහු මරණය පස්සේ දුකිතන් සමගම ඔහු ඊළඟට උපදින දුකිතිය කියලා ඔහුගේ සුභතිය ගමනේ කිසිසේත්ම වෙනසක් වෙන්නේ නැහැ කියලා ඒ වගේම සඳහන් කරන වාරය පුදුලිකරණ වාක්‍යයේ ගමනාපරි නමස්කාරයේදී ඇක්ටීරිය කොළසල්ජය හදන අරගෙන ඇක්ටීරිය වයන්නදී ගමන් කරන අවස්ථාවේදී කොළසල්ජය හදන අරගෙන බුදුරජාණන් වහන්සේ අහන මේ මගේ අපේ කියන මේ ඇක්ටීරිය කොළ ටිකද වැඩි නැත්නම් මේ වන් ඉතින ඇක්ටීරිය කොළද කියලා ස්වාමීන් වහන්සේ නමස්කාරන ස්වාමීන් වහන්සේ අපේ දින ඇක්ටීරිය කොළ නාමකල්පය මේ ලෝකයේ මේ වනයේ තියෙන ඇඟේ ප්‍රමාණකාරය කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන අරමුණ වගේ තමයි සෝවාන් වෙච්ච කෙනෙක් නැත්තු දුරු කරපු බැහැර කරපු දුෘතික මෙන්න මේ අතරටත් කෝරුවර ටික වගේ මහාපත්‍යය. නෑ අනිත් පැත්ත. සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රවීණ කරපු දුරුකරන් මේ හැලේ තියෙන පොර ටික වගේ මහාපත්‍යය. සෝවාන් කෙනෙකුට ඉතිේදී දුරු කරන්න කියන දුක් ප්‍රමාණය මේ අතර ගන්න පොරණිකාවගේ නාම පල්පයෙන් කියන. සෝවාණේ කෙනෙක් පින්නතේ ඉදිරියේ තව ආත්මවා අතක් තිබුණා. ඕකතර අනන්ත කාලයක් යන්න තියෙන මේ මහා ගමන ආත්මභාව අතක් දක්වා අඩු කරගෙන තියෙනවා. ඒ වගේම සෝවාණේ කෙනා කිසි විදිහක තපහකට වෙන්නේ නැහැ. ඒක ඕක තියෙන ලොකු ප්‍රතිරාමයක්. එක කාපිනුත් අපේ ජීවිතවලින් අපි ප්‍රධාන ඉලක්කයක් වෙන්න ඕන කිතේ හෝ මේ ධර්ම මාර්ගෙ නවතින මිනිස්. එක සාදුතු මාතෘවර සඳහන් කරනවා ලෝකේ මිනිස්සු කැපද කියලා හිතාගෙන යන්නේ. ලෝකේ මිනිස්සු කැපද කියලා හිතන්නේ. උපයත් කියන්නේ ඉරාපත් වෙන ලෙඩ වෙන මාළු වෙන දේවල් කියන්නේ. මිනිස්සු සැප කියලා හොයාගෙන යන්නේ වයස යන ඉරාපත් වෙන දේවල් හොයාගෙන යන්නේ. දූදරෝ පරිභාරියාවන් ඥාතීන් ජීතර ඉලකන යානවාහන මේ හැමදේම සදනමලක ධර්මසමගයේ තමයි මිත්‍යම දෙයක් මොකටත් පාසා වෙනද මේ හැමදේම ගැටේ අමුතන් පාසා දෙන්නටපත් වෙනවා නැත්නම් මහල් වෙනවා මේ හැමදේම මොකටත් පාසා විනාශය කරලා අනිත් දෙවිවි මේ ඉන්නේ එතකොට අපි ජීවිතේ සැකසලා ගන්නවා කියලා විනාශය දෙන්නද අපි ජීවිතේ සැකලම් කරනවා කියලා යන්නේ බෑ මෙන්න මේ වයස යන දිරාපත් වෙන දෙක වෙන දේවල් තමයි අපි ජීවිතේ ප්‍රඥාන්නේ කියන්නේ ඒ නිසා වෙන වෙන සත්‍යයන් හැමදාම ජීවිතය අතිස්තෝ ලෝකෝ සංහදාසෝ කියලා සඳහන් කරනවා ලෝකය හැමදාම ඉන්නේ අතෘප්ති කරවයි කියලා හැමදාම අතෘප්ති කරවි මොකද කවදාම තෘප්තියක් නැහැ බාහිර ලෝකයේ පුද්ගලයන් ද්‍රව්‍ය ස්ථාන රැකියා ආදී උපයෝගී කරගෙන බාහිර ලෝකයෙන් තමයි තෘප්තිය ලැබෙනවා කියලා බොහොම කාලයක් අපි දෙන්නගෙන ඇවිදිනවා ඇවිදින ලෝකයේ අපට තේරෙන ආකාරයට යනවා තමයි අපි මේ බාහිරයෙන් ඉන්න සංකල්ප ලැබෙනවා කියන කොට බාහිරින් අපි මේ ලබන සතුටක් නැහැ කියලා. ඇතැම් විට යන්නම අවස්ථාවලදී යන්නම දේවදෙනස සතුට වෙනවා. නමුත් මේ කාලයක් යනකොට මේ දේ ලැබුණට පස්සේ ඊට වඩා අපි වෙනස් වෙනවා. උඩා කාලේ පටන් මාගේ විභාග සමත්දී මේ ඉඳන්ම ගත්තා තියෙන්නේ. එක විභාගයක් සමත් වෙන කෙනෙක් ලොකු ආශාවක් ඉන්නේ. සමත්ලාට පස්සේ ඒක සාමාන්‍යද? ඊට පස්සේ ඊළඟට. මෙහෙම විභාග කියලා කියනවා. ඊට පස්සේ රැකියාවක් ලබනවා. ඊට පස්සේ කිසි පින්නතුන් හැටියට මේ අස්සන් ආවා කියලා වෙනවා. දරුවෝ ලබනවා. මේ හැමදේම අපි කළකලා අපි හැමදාම හිතන්නේ ජීවිතේ සතුටින් ඉදිරි දවසකදී කියලා. එහෙනම් හැමදාම ඉන්න ඉදිරියේ මේ කරදරට ගෙවුනාට පස්සේ තමයි නිවේදන සීමෙන් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා හිතන්නේ. මෙහෙම කිහිල්ලකින් වාස්තරය කියන පස්සේ අපිට හිතෙනවා ඉදිරියේ නෙවෙයි තියෙන සන්තෝෂය මේ අතීතයේ තිබුණි කියලා. ඊට පස්සේ අතීතයේ තිබිච්ච බින්දුවරට කොහොමද එළියට ගන්නවා. මම එතන පොඩි කාලේ මගේ බින්දුවේ මේ ඉස්කෝලේ ගිය කාලේ බින්දුවේ මෙන්න දුරදු පොඩි කාලේ බලන්න කොච්චර හොඳට සතුටෙන් සිටියේ දැන් දකින්නවත් නැහැ දැන් පිටරට ගිහිල්ලා ඉන්න කොහරි ඈතට. ඔන්න පින්නතුනි එතකොට අපි කාලෙකදී හිතන්නේ සතුට තියෙන අනාගතේ කියලා අනාගතේ වයිපරේ කියලා එක්කම වෙන කාලෙකදී ගන්න සතුට තියෙන්නේ අතීතේ අපි හැමදාම පින්නතුනි සතුට කියලා කලේ මේක අපි වර්තමානයේ මේ ගත වෙන මොහොතෙන් බොහෝ දෙනෙක් සතුටුනේ නැහැ මේ තමන් ඉන්න මොහොතේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න අවස්ථාවේදී සතුට වෙන්න ඕනේ ඒ වගේම දුරදරුවන් කුඩා කාලේ මේ කුඩා කාලේ දුරදරුවන්ගේ එනිහත් දැකලා දරුවන්ගෙන් කියලා දැකලා ඒ කාලෙත් සතුට වෙන්න ඕනේ හැම අවස්ථාවකදීම සතුට දින පිළිදින අද දවසේ සතුට වෙන්න හැමදාම දැක් කාලේ කොට ගන්න ජීවිතේ ලස්සනම දවස් සතුටේ මගට ගන්න දවස් අපේ කියලා එහෙම වුණොත් අපි හැමදාම ජීවිතේ සතුටෙන් ඉන්නේ එහෙම ආකල්පයෙන් ඉන්න කෙනා මැරෙන දවස් ආවොතින් මැරෙන දවසේ තියෙන සතුටයි නැතුව පින්නදින අපි අනාගතයේ මෙන්න මේ වැඩට ඔක්කොම ඉවර කරලා යන්න අපිට වෙන්නේ කියලා හිතුවදී එහෙනම් ඉතන දවසක් යනකොට හැමෙන අපි ස්වාහ වයිසෙට කියනවා. උඹා දුර වෙලා උඹා ළඟට දුරු හැදෙලා ඇතැම් විට අපේ සමයේ තමා අපි හිතේ යහළුවන් ඥාති මිත්‍රාදීන් දෙමව්පියන් දරුවන් බොහෝ දෙනෙක් අපෙන් ගෙන් වෙලා. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මය කියන්නේ මේ වර්තමානයේ පුද්ගලයා ජීවත් කරවීමයි ධර්මයෙන් කරන්නේ. වර්තමානයේ උනත් වෙන දෙකිටු දෙයක් කාරින් හිට ගන්නේ නැහැ ඒ වර්තමානයේ තේසුලන් වෙනස නොමින් දැකනම් පුද්ගලයා ප්‍රබෝධමත්ව අවබෝධයෙන් නුවණින් පුද්ගලයා ජීවත් කර වීමයි ධම්මින් කරන්නේ ඒක සෝවන් වන පුද්ගලයාගේ ලක්ෂණ සහ සෝවන් වීමේ මාර්ගය සහ සෝවන් වෙච්ච කෙනාගේ ලක්ෂණ කියන තමයි අපි මේ සඳහන් කළේ ඒකට සෝවන් වෙච්ච කෙනෙක් හඳුනා ගන්න ආකාරයන් මෙහන්නේ අන්නා ගන්න නම් අපි හැකිතා ධර්මඥානී පොතක් දෙන්න ඕන අපි හැකිතා ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ඕන එහෙම ජීවයෙන් තමයි අපිට සෝවාන් වෙන්න ඉන්නවද කියලා හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා මේ සඳහා පෙන්න දෙන උදාහරණයක් ජීවයෙන් අපි කියමු අපි කරුවල කාමරයක අපි ඉන්නවා කරුවල කාමරයක අපි ගාව ඉන්නවා අපි ඒ කාමරේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ නමුත් යම් කිසි අවස්ථාවක මේ කාමරේට ආලෝකයක් ලැබුණා තින්. ඒ ආලෝකයක් ලැබෙන ගමන් අපි ළඟ පිටපතන කවුරු ඉන්න බුද්ධජන මොනවද තියෙන්නේ? ඒ වගේම අපේ ශරීරේ මොනවද තියෙන්නේ? මේ ආදී දේවල් අපි බලනවා. අන්නේ වගේ තමයි දසමේ සලින් පිටුදී අපේ ජීවිතේ ප්‍රඥාව කියන ආලෝකය ලබා ගන්න ඕනේ. ඒ ආලෝකය ලබා ගන්න දවසට තමයි අපේ ලෝකයේ ගුණධර්ම අපරකින් බොහෝ දෙනෙක් හඳුනා ගන්න තුනක් තමයි තියෙන්නේ. ඒ විතර වාක්‍ය පුදේ පුදුල විතරක් ප්‍රයෝගෙන ගියාට හැමිට පුදුල මොන ගැන පුළුවන්. පුදුල මොන ගැනුණට පුදුල ළඟ තියෙන නැත්නම් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තෝමා පුදුල කරත් කොහොමද ඉක්මනට කියන්න පුළුවන් අනිත්යට බලන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ තියෙනවා හැමිට. නමුත් ධර්ම මාර්ගෝ තේරුම් ගන්න හැටි අනුව ධර්මයේ පිළිවෙලව දැක්මමයි ඔහු අපට තේරුම් ගන්න පුළුවන් වෙන හැටි කියන කාරණේ. එනිසා බොහෝ දෙනෙක් ප්‍රයත්න බාහිර ඇතරීමෙන් විතරයි බොහෝ දෙනෙක් බලන්න කුද්ධලයන් පිළිබඳව. නමුත් බාහිර ඇතරීමෙන් විතරක් සෝවාන් දෙන්න අපි හිතා ගන්න බෑ. එතෙන් වෙන බාහිරින් බොහෝම සංවර සීල විනය කාලික දේව වා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බාහිර දැක්මම ටිකක් එතන විතර අසංවර සීල වගේ අපට අවබෝධ වෙන දින ගන්නත් එයාගේ අභ්‍යන්තරේ මහා කුණියක් තියෙනට පුළුවන්. එහෙම කාරණා ගැන බුදුරජාණන් වහන්සේ කලින් බොහෝ උදාහරණ තියෙනවා. අනේ පිටුනේ කාරණා ගැන මේ මාතපත් කරනවා. වෙනත් දෙයක් දෙනවා නම් මම දැන් අහන්නට අපි අමතර කරලා ගන්නවා. ඔබේ අපේ වර්තමාන ජීවිතින් නම් සංකේතන වැඩකට අවදේක බානකොට අපිට බොහෝ විට හිතෙනවා මේ ධර්මයේ ප්‍රතිපලයක් තමයි අමාරුවට කියලා. නමුත් මේකේ මේකේදී අපේ ආත්මයෙන් වාසිය වෙනසක් ඉන්නවා කියනවා. බොහෝ දෙනෙක්ට හිතේ බාහිර රෝගයක් කියනක් වැරදි වෙනවා නේද? ඒ වගේම අපේට මේ වැඩවල තියෙනවා මේක කාලයක් නෙමෙයි නේද කියන කරුණ බොහෝ විට හට ගන්නවා. නමුත් පිටුනේ කාලයක් නැහැ කියලා නම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි ආන්ති වැඩක් කරනකොට රැකියාවක් කරන්න. රැකියාව කරනවා කියලා අපිට හැඟුෙලම හිතෙන්නේ නැහැ. දරුවන්ගේ යුතුකම් අපි පෙරනවා. දැනට දැන් දරුවන්ගේ යුතුකම් මේ කරන්න කිය කිය ඉඳෙතම කරන් කරන්නේ නැහැ. දැන් ගෙදර ආහාර පාන නැති වෙන වෙලාව ගන්න. ආහාර පාන ගියත් ලෝකෙම ගැන කෙනෙක්ද නේද? ලෝකෙම කුද්දලක් ගැන කතා කරගෙන ලෝකෙම කුද්දලෙන් බැනගෙන තමයි ඉඳගන්නේ. එතකොට අපිට මේ සම්පූර්ණම කාලෙත් දැන් අපි ගමනක් යන වෙලාව වාහනයක් යන වෙලාව මේ හැම වෙලාවෙම කියලා තියෙන මහත් වූ කාලයක් අපිට තියෙනවා. ඒ කාලෙන් අවශ්‍ය වන්නේම අපි හරි දැක්ම යුක්තව විශේෂයෙන් සතිය කියනක පිටුවාරින් තියෙමයි වැඩගත් අවුල. නිතරම අපි හොඳ ධර්මඥානෙකින් යුක්තව හොඳ දැක්මකින් යුක්තව නිතර සිහියෙන් ඉඳීම තමයි වැඩගත් වන්නේ. එතකොට ඒ ප්‍රතිඵලයක් ඇහිලා තමයි මේ සත්‍යතාවට පුළුවන් එළඹෙන පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැකිතාකසේ ජීවිතය දැන් එක්තර අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සත්‍යාවේ ඕමට්ටෝ ඥාන මාර්ගව මතකේ ආදී වන්දේ අපි ඒකන්ත විදිහට විස්තර කළා. කුල ඇනිච්ච කෙනෙක් ඒ කුල දුරු කරන්න උත්සාහ කරනවා වගේ චිත්ත කෙනෙක් ගත්තේ ඒ හිතේ ගෙන්න දුරු කරන්න උත්සාහ කරනවා වගේ දැන් මේ වන්දුවකින් සක්කායයේ කෙවලින කරන්න මහන්සි ගන්න වෙනවා. පිටුදුනි කාමරාගේ දුරු කරන්න කියලා එකන දෙකෙනෙක්ට සමාන් කරේ. කිසකින් ගන්න එක් වගේ ඉක්මනට කාමරාගේ දුරු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ කාමරාගේ දුරු කරන එක ලොකු දෙයක් හැටියට සමාන් කරේ නැහැ. කාමරාගේ දුරු කරන එක එච්චර අමාරුවක් නෙමෙයි. ප්‍රොජෙක්ට් කරන කෙනෙකුට තියෙන අමාරුම දේ පිටුදුනි සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ අපිට අපි හිතන තමන්ගේ ජීවිතය අධ්‍යයනය කරේදී සාරමත්වයෙන් ගන්න පුළුවන් විස්තරයක් තියෙනවා කියන එක. මෙන්න මේ පදනමේ ඉඳගෙන තමයි අපි අනිත්‍යයන් නොයෙක් විදිහේ තීරණ තීන්දු දෙන්නේ. මෙන්න මේ පදනමේ ඉඳගෙන තමයි අපි අනිත්‍යයේ ගුණකෝ ප්‍රවේශින කරන්නේ. මෙන්න මේ පදනමේ ඉඳගෙන තමයි අපි නොයෙක් විදිහේ ප්‍රකාශයන් කරන්නේ. එතකොට මෙන්න මේක තමයි වෙනුදුනේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව. මෙන්න මේ ගැටලුව දුරු කර ගැනීම සඳහා තමයි තමයි මේ ප්‍රධාන කරුණු කියන්න උත්සාහ කළේ. එන්සාන්ති මුදිනේ බොහෝ විට බාහිර ලෝකයේ නිවැරදි කරන්න යන්නේ. බාහිර ලෝකයේ කොහොමද කටයුතු කරන්නේ කියන එක විස්තර කරන්නයි අපි නිතරම යන්නේ. නමුත් මේක විස්තර මේ කරන්නේ වතු කියලා ආභ්‍යන්තර දෙයක් නැතුව කරන්නේ. එනිසා ආභ්‍යන්තර ජීවිතය ගැන අපිට වැඩි කාලයක් ගත කරන්න පුළුවන් නම් වැඩිපුර වේලාවක් දවසේ සතියෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒ තරම් ප්‍රමාණයට අපිට යම් ප්‍රමාණයකට හෝස්තු වන්මහරක සමීප වීම හැකියාව තියෙනවා. අද පිටුපිට මේකම අදාළව අපි අද සූත්‍රයක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ කැලෙන්ඩර් එකයි යන්නේ. අද මේ පිටුපිට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින් අපි සඳහන් කළා එක්තරා ධර්ම කොටන්ජාන්. ඒකමයි මොනවද විස්තරේ මංගෝ සම්මහන විද්‍යුතිය ආදී වන්දී. බුදුහාමුදුරන් දැන් අපි පිටුපිට අපි හැමදෙනාගේම ආකල්පය අපි හැම දිනාගේම ජීවිතය අරමුණ සතුටින් අරමුණ ජීවිතේ සතුටින් ජීවත් වෙනවා. ධර්මයේ දන්න කෙනෙක් ගත්තත් ධර්මඥානයෙන් බැහැර කෙනෙක් ගත්තත් හැම කෙනෙක්ම බලාපොරොත්තු වන ජීවිතේ සතුටින් සැලසෙන්නේ ජීවත් වෙනවා. ඒ සතුටින් සැලසෙන්නේ ජීවත් වරට විවිධ පුද්ගලෝ විවිධ විදිහේ ක්‍රම වේල අනුගමනය කරනවා. සමහර අය ධනෙ වැඩි කුලමු කියලා සතුට ලබන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහරවන් වාස්තුවේ ඉගෙනගෙන ඒ තුළින් සතුට වෙන උත්සාහ කරනවා. ඒ වගේම සමහරවයි ඥාන වාහන ඉගෙනගෙන ආදී විවාහ වැඩි දියුණු කරගෙන ඒ තුළින් ජීවිතේ සතුට ලබන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහරවයි තමගේ රූපේ ශරීරය විවාහ ලක්ෂණ කරගෙන විවාහ ප්‍රේතමාන කියලා විඳන් ගන්නවා. ඒ තුළින් සතුට වෙන උත්සාහ කරනවා ජීවිතේ සැනසීමක් ලැබෙනවා කියලා. මෙන්න මේ විවිධ ආකාරවලින් ජීවිතයේ සතුට ලබන්න උත්සාහ කරන කුඳුලන්ගේ ලෝකෙක බුදුරජාණන් වහන්සේ පෙන්වතුනි සැබෑ ලක්ෂණ සතුට ලැබීමේ මාර්ගයෙන් දේශනා කරනවා. සැබෑ විදියටම ජීවිතයේ සතුට ලබන්න සැබෑ ලක්ෂණ දුක් දුන්නස්සෙන් අත්හැරෙන නම් සෝමයන්ගේ අත්හැරෙන නම් අන්නේ අවස්ථාව කොහොමද උදාකරගන්නේ කියන මාර්ග දුහාන්තරෝ දේශනා කළා. ඒ තමයි සතර සතිපට්ඨාන කියන කාරණය. සතර සතිපට්ඨාන යැයි පිළිතුරු හැබෑකම ජීවිතයේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය. මෙයයි හැබෑකම ජීවිතයේ සතර ලැබීමේ මාර්ගය. අනිත් හැම මාර්ගයක්ම පිළිතුරු කෙටි කාරණයක්. අපි විවිධාංගන ජීවිතයේ සතර ලබන්න කියලා දේවල් කරනවා. දැන් අපිට රූපේ ලක්ෂණ තියාගෙන සතර වෙනුනේ කියලා කාරණයක් උත්සාහ කරනවා. නමුත් ඒ උත්සාහ කරනාගේ කනගෙන තේරෙනවා මේ සිදුවන මේක වෙනස් කරන්න බෑ කියලා. උපරිම උත්සාහ කරලා කරලා මෙලිම වෙනකොට ඒ උත්සාහය අත්හැරෙනවා. ඒ උත්සාහය අත්හැරෙන කරාට ඒක පාරම රූපේ වෙනස් වෙනවා. දැන් අපි රූපේ ලක්ෂණ කරන්න කියන දාගෙන විවිධ විදිහ උපක්‍රම කරලා කරලා ඒ උපක්‍රම වලින්මයි දැන් රූපේ ලක්ෂණ කරගෙන ඉන්නේ. ඒක කරලා කරලා බැරිම වෙනකොට අර උපක්‍රම ටික අයින් කරනවා. උපක්‍රම ටික අයින් කරනවා මොකද වෙන්නේ? එක පාරම රූපේ වෙනස් කරනවා වගේ පේනවා. නමුත් අර සැලිකව සාමාන්‍ය සාපහයක විදිහෙන් වෙනස් වීමට අපි අනුගත වුණා නම් මේකට වෙන්නේ නැහැ. ඒක මේ වෙනස ගැතිමි දෝනේ ගැතිමි අපි ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයක් හැසිරෙමින් මේකට මොනින් දකිනවා. එන්සා පිළිතුරු මේ සතර සතිපට්ඨානයේ ප්‍රහන්නේ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයේ අභ්‍යන්තරය ගැන තේරුම් ගන්න පුළුවන් විදිහේ අවබෝධයක් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ කාලයේ එක්තරා දෙවිකෙනෙක් ඒ දෙවියන් සමාන්තරයේ රෝහිතත් කියලා. මේ රෝහිතත් කියන දෙවියා ඒ දිව්‍ය ලෝකෙන්න කලින් මිනිස් ලෝකෙට ගොගෙනේ මිනිස් ලෝකේ ඉඳලා බණ භාවනා කරලා ධ්‍යාන කරන විදිහේ. මේ ධ්‍යාන කරන විදිහේ රෝහිතත් කියන මේ ප්‍රාණමය මනුස්සෝගේ නාමයි. ඔහු මොකද කළේ? ඔහු ලෝකෙන් කියලා වරක් ප්‍රයාගෙන ඉරිදි බලෙන් ග්‍රහ රෝපණය කියලා දෙනවා. එතන සාමාන්‍යයෙන් අපි අර ඒකට වඩා යෙදෙන්නේ ඉතන කොහොමද මනං ග්‍රහ රෝපණය කියන්නේ. ඒ තරම් වේගෙන් ගිහිල්ලා වූ මුළු ජීවිත කාලයම සංසම් ලෝකෙ හොයාගෙන ගිහිල්ලා ඒ ලෝකෙ හොයාගෙන යද්දි මගේ විමුක්තිය තමයි ආව කියලා නැහැ මගේ ක්‍රමිය කියලා ඊර්ති ගන්නේ ලෝකෙ කෙලවරක් හොයාගෙන ඉන්නේ කියන මිනිම මිය ගියාට දුකලි කාණුනේ නෑ ඔය ඉපදුනේ දෙවි කෙනෙක් කියලා රෝහිතත් කියලා දෙවි කෙනෙක් කියලා ඉපදෙන්නේ මේ දෙවියා දැන් ඊහකට උත්සාහ කරනවා ඊර්ති ගන්නේ නැහැ ඊර්ති ගන්නේ ලෝකේ කරවල යන්නේ මෙහෙම උත්සාහ කරන ආත්මාවේදී ලෝකයේ බුදුජනන් වහන්සේ පහළ වෙලාගෙන කරන අවබෝධ වෙලා මොහොතේ බුදුජනන් වහන්සේ හම්බ වෙනවා ඇවිල්ලා බුදුහාමරණ ප්‍රශ්නයක් අහනවා බුදුහාමරණේ දෙපා ගන්නේ ඇවිත්ලා ලෝකේ කරවලට යන්න පුළුවන් දෙන්නේ ඊළඟට හර බුදුජනන් වහන්සේ ලෝකේ කෙලවරට නොමිලා ලෝකයේ නිවන් දැකීම පුළුවන් දෙයක් නැහැ කියලා බුදුහාමරණේ ඉස්හාලයට උත්තරයක් දුන්නා. මොකද බුදුරජාණන් වහන්සේ කරා කලින් බුදුහාමරණේ දේශනා කරනවා ලෝකයේ කෙලවරට ඇවිදගෙන ගිහින ලෝකයේ කෙලවරට යන්න බෑ. ඇවිදගෙන ගිහින මො ඉරිදි බලෙන් ගිහින ලෝකයේ කෙලවරට යන්න බෑ. ඒ වගේම ලෝකයේ කෙලවරකට නොගිහිල්ලා නිවන් දකින්න බෑ. මේක ඉස්හාලයට කරා එතකොට ඇවිදගෙන ගිහින ලෝකේ කෙලවරට යන්න බැරි නම් ඉරිද බලන ලෝකේ කෙලවරට යන්න බැරි නම් ලෝකේ කෙලවරකට නොගිහින නිවන් දකින්න බැරි නම් කොහොමද මේ ගමන නිවන් පත් කරන්නේ? අනිත් අවස්ථාවේ දුන්න ඉස්සනම් වැදගත් කතාවක් කියන්න. ඒ තමයි ලෝකේ කෙලවරට යෑම කියලා කියන්නේ. ඉමත් මේ කියව ප්‍රයාමවත් ඒ කලේ පරිදි සයිනි මනකේ ලෝකයන් හන්නේ වෙදී ලෝක සමුදයන්ගේ ලෝක නිරෝධයන්ගේ ලෝක නිරෝධගාමී කටිපදන්නේ කියලා ඉස්සනම් වැදගත් කතාවක් කියන්න. බුදුහාමුදුර ලෝකය කියලා කියන්නේ මේ හිතයිට මනසයිට බඹයක් සමාන දෙන්න මෙන්න මේ හරියටමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ලෝකය ලෝක සම්මුතිය ලෝක නිරෝධය ලෝක නිරෝධය කියන්නේ මාපක කියන මේ කරුණු හතරම තියෙන්නේ මේ පුද්ගලයන්ගේ ජීවිතය මතයි කියන්නේ. ඒ කියන්නේ මේ හරියට මේ තමයි ජීවිතය මොකක්ද කියන අවබෝධ කරගත්තහම ඒ අවබෝධය කියන මතම ඔහු ලෝකෙ කෙලවරට ගියා යෙදෙන ආකාරයක් වෙනවා. ඒ නිසා වැදගත් වන්නේ අපේ ජීවිතේ මොකද වෙන්නේ කියන කාරණය. බොහෝ දෙනෙක් විතර කියන්නේ බාහිර ලෝකෙම යන්නේ. බාහිර පුද්ගලයන් විමර්ශනය කරමින් තමයි යන්නේ. නමුත් මේක නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන අවබෝධය. ධර්මයේ කරන්නේම තමන්ගේ ජීවිතේ මොකද වෙන්නේ කියන එක අත්නන ගවේෂයයාට කියලා නිතරම පොතවල සඳහන් වෙන කාරණයක් ආත්මය නැත්නම් අප අපම අප ගැන දෙයක් වෙනවා කියන කාරණය. එහි මේ පින්නතේ අපේ ජීවිතය ගැන අපි විතරක් සඳහන් කරන කරුණු ගන්න ඉස්හාන පංචක ඇතුලින් තමයි බුදුහාමුදුර ධර්මයේ විස්තර කරන්නේ. අන්තිේ ධර්මයේ විස්තර කරන්නේ බුදුහාමුදුර සඳහන් කරනවා සත්‍යයෙන් විමුක්තිය ලබන්න නම් සතුට ලබන්න නම් ලෝක පරිද්දලයන්ගෙන් දුරුවන්නට කැමති නම් ඒ කැමැති වෙනකහා කරන්න ඕන ප්‍රධානම දේ තමයි මනං අවබෝධ කර ගැනීම. අන්න මේ අවබෝධයෙන් සඳහා කුමක් කරන්න ඕනේ? කායේ කායම්පත්ති විදිරති. කායේ කාය අනුව නුවණින් වාක්‍ය කරන්න. වේදනාසු වේදනාපත්ති විදිරති. වේදනා පිළිබඳව වේදනා මනම නුවණින් වාක්‍ය කරන්න. චිත්තේ චිත්තානපත්තේ විහෙරති සිත පිළිබඳව නුවණින් වාසය කරන්න. ධම්මේසු ධම්මාපත්තේ විහෙරති ධර්මයේ පිළිබඳව ධර්මනාගයන් පිළිබඳව නුවණින් වාසය කරන්න කියලා. අනැලිවිත සාධනයක් වාසනාරණ ගැලිතරා සංසයන් වතුනවා. ඔබ දැන් අවදීන්නේ දැන් මේ හැදගත් කරුණ දෙකක් අපි සනාන් කරන්නේ මෙදී ගෙන කියවෙන්නේ අහන්න වෙන්නේ. මෙතනින් කියන තුනේ ආරම්භයේම සඳහන් කරන ඉතා වැදගත් ප්‍රකාශයක් ඒ තමයි ආසාවකී සංඥානෝ සතිමා විදේහි දෝකේ අවිද්‍යහ දෝමනස්සන් කියන ධර්මය. ධර්මී හැතිරෙකන ධර්මයෙන් ප්‍රතිපන්නයක් ලබන්න යම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂා කරන කෙනාගේ ළඟ මුලින්ම කියන ලක්ෂණ කීපයක් මෙතන සඳහන් වෙනවා. මොනවද ඒ ලක්ෂණ? ආසාවි. ආසාවි කියන්නේ තමන්ගේ හිතට එන කෙලෙස් දුරු කිරීමේදී ගැටේ වීර්යයක් සමගලට දෙන්න. සම්පඥාන කියලා කියන්නේ විතරව නුවණින් ප්‍රඥාවෙන් වාසය කරන්න ඕන. ආශාවෙන් සම්පඥාන සතිමත්. සතිමත් කියලා කියන්නේ විතරම සමස්තියෙන් ඉන්නට ඕන. විතරන විතරම පිළියෙලට ගිහින් ඉන්නට ඕන. විනය දෝමිය අභිඥාව මනසනම්. ලෝකයේ පිළිමදව අභිඥාව සහ දෝමනක් තියෙන මෙන්න මේ කර්ම දෙක දුරු කරන වාක්‍ය කරන්න. ධර්ම මාර්ගය යන කෙනා ධර්මයේ ප්‍රතිඵල ලබන්න කෙනා කියලා මුලින්ම කියන ලක්ෂණය තමයි අවිජ්ජා කියලා කියන්නේ දැඩි ආශාව අඩු කරගන්න. දැඩි ආශාව කියලා කියන්නේ බඩු මාර්ගයට කුජලණ පිළිබඳව දැඩි ආශාවක් යම් කෙනෙකුට තියෙනවා නම් ලෝභයක් මසුරුකමක් දැඩිව තමන්ගේ හිතේ තියෙනවා නම් එවැනි කෙනාට ධර්මයේ ප්‍රයෝජනය ගන්න පුළුවන් මොනක් නෙවෙයි. ඒ නිසා ආරම්භයේදීම ලෝභව මෙතන අඩු කරන ස්වභාවය තියෙනවා. ලෝභයේ සම්පූර්ණ දුරු කිරීමක් නෙවෙයි මෙතන සඳහන් කරන්නේ දැඩි ලෝභය අඩු කර ගන්නට ඕන. අනිත් ඒ තමයි දෝමනක් සංකේත කාරණා. දෝමනක් කියන්නේ තියෙන අප්‍රසාදය. නැත්නම් කනගාටුව. නැත්නම් අනිත් ඒවා පිළිබඳව අමනාපය. එතන කලකිරු ස්වභාවය අඩු කර ගන්න උනොත් දෙන්න. සමහරවයි ධර්මීය කියලා ධර්මයේ පිළිපදිනවා කියලා කිව්වට කැමිට ඒක කොහොමද කලකිරු ස්වභාවයෙන් ඉන්න. එතකොට යම් කෙනෙක් පිටම්වා කලකිරු ඉන්නවා නම් එයා ධර්මමානීය තමයි කියලා කියන තුනක් නෑ. අපි කලකිරෙනුන දේවල් ධර්මයේ දක්වල තියෙනවා. ඒ කලකිරෙනවා කියලා කියන්නේ පිටුදුනි දුන්න කෙනෙක් ඉඳීමට වඩා වෙනස් නෑ. දොම්නසයි කලකිරීම කියන දෙක. දොම්නස අකුසලය. නම බුදුදහමේ තියෙන නිබ්බිදාම් කියන වචනය සඳහන් කරගෙන කලකිරීම කුසලයක්. ඒක වඩන්න ඕනේ. බුදුදහමේ හැදෙන්න තියෙන දෙමින් ප්‍රීතිය, ප්‍රීති සම්පූර්ණ වේදිනා. අවබෝධයෙන් සඳහා හැදෙන්නු කාරණා හතක් සඳහන් කරද්දී අපි ධම්ම වේදේ දෙකේ ආදී කරුණු සඳහන් කරනවා. ඒ එකමාරණයක් තමයි ප්‍රීතිය කියන ප්‍රීති සම්පූර්ණ ප්‍රීතිය යන ජීවිතයේදී ධර්මමාර්ගය යනගෙන සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න කෙනෙකුට තමයි ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආර්යයන් මේ සතර සතිපට්ඨානයේ වඩන කෙනෙක් හැටියට ආශාපේ සංපජානෝ සතිමා විනිවිද ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියන මේ ලක්ෂණ හතරම විනම දිනට ඕන. එතකොට කෙලෙස් සමන ගැනීම විරියක් තියෙනට ඕන, නිතර නොනින් ඉන්නට ඕන, නිතර සිහියෙන් ඉන්නට ඕන. දැඩි ලෝභය සහ දොම්නස් කියන කාරණා දුරු කර ගන්නට ඕන. මෙන්න මේ කර්ම වලින් යුක්ත විදගෙන ඊට පස්සේ තමයි සතිපට්ඨාන සූත්‍රය යන්නේ කරන්නේ. එන්නත් මේ සූත්‍රය සඳහන් කරන්නේ අපේ සමස්ත ජීවිතයම තේරුම් ගැනීම වැඩ පිළිවෙලක්. අපේ ජීවිතයම ජීවිතේන මොකද්ද වෙන්නේ කියන එක. පින්නතුනි මේ අවබෝධය තමයි ලෝකයේ වටිනාම අවබෝධය. මිනිස් ලෝකේ නොයෙක් දේවල් හොයාගෙන ගමන් කරනවා වර්තමානයේ. ඈත ග්‍රහලෝක හොයාගෙන ගමන් කරනවා. ඉතාම සියුම් උපකරණ ඈත දේවල් බලන්න දුරේටදී උපකරණ සකස් කරනවා. ඒ වගේම ඉතාම සියුම් විදිය උපකරණ යම් සෝත්‍රාදිය අලුතෙන් සාධනය කරනවා. මේක දිස් හොයාගෙන කරනවා. මේ යන්නට වඩා වටිනාම දේ තමයි මේ ලෝකයේ අපේ ජීවිතයට සැබෑම වෙන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන මෙන්න මේ අවිද්‍යාවෙන් යුක්ත අපේ ජීවිතයේ සිදුවන මේ ක්‍රියාවලිය දුරු කිරීමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බාහිර ලෝකයෙන් බරපතල පීඩනයෙන් අපට වේදනාවක් ඇති වෙන්නේ අපේ රූපයෙන්ම ලක්ෂණ තියෙන කියන හරිය විතර අපට වෙන්නේ. ඒ වගේම කෙනෙක් වැඩිදුරටත් මොනින් බානකොට පේනවා ටිකෙන් එක රූපේ වෙනස් වෙනවා කියන කාරණේ පේනවා. වයස කියන එකත් පේනවා. ඒ වගේම මතක් වෙනවා කියන්නේ ලෙඩ වෙනවා මැරෙනවා කියන කාරණේ මොනින් බානකොට ටිකක් පේනවා. ඕක තමයි අපට සාමාන්‍ය අපේ ජීවිතේ පේන දේ. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් පේන දේ මේකට වඩා ගැඹුරින් අපේ ජීවිතේක නවෝදෝනියක් ලබා ගැනීම කරන්නේ. කොහොමද ඒ අවබෝධය ලබා දෙන්නේ? බුදුම අදපනා කරනවා කායේ කායම පස්සේ ඉන්නේ. කායේ කාය අනුමනෝනින් දකින්න කියන්නේ. තමන්ගේ මේ භෞතික ශරීරයට වෙන දේ ගැන බලන්න කියන. එහිදී පිළිතුරේ කොටස් හයක් යැයි මේක විශ්ලේෂණය කරනවා. එකක් තමයි ආනාපාන සතිය පිළිබඳව. අපි හුස්ම ගැනීම කෙරෙහි කිරීම පිළිබඳව නොමින් දකින්න කියන. උස්ම ගැනීම කෙරෙහි කියන දේ පිළිතුරේ අපි උපතේ පටන් මරණය දක්වා අපිට නිරායාසයෙන් සිදුවන අපේ ජීවිතේ ක්‍රියාවලිය. ජීවිතේ නිරායාසයෙන් සිදුවන මේ ක්‍රියාවලිය පිළිබඳව සිහියෙන් කරෝටින් මේ සිහියම පිළිතුරේ නිවන් දැකීම සඳහා දොරටුව වහන්නත් වෙනවා. ඒ කාරණා මේ මුලින්ම සඳහන් කරනවා සෝත්පතෝ හෝති. සිහියෙන් ගිහවෙමුද? උස්ම ගන්නකොට උස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙනවා කියන අවබෝධයෙන් ඉන්නවා. උස්ම පිට වෙනවද පිට වෙනවා කියන අවබෝධයෙන් ඉන්නවා. උස්ම ගැනීම පිට කිරීම පිළිබඳව මේක තමයි මුල්ම අවවාදය. මේකෙන් තමයි පිටතින් අපි තමයි ජීවත් වෙනවා කියන කාරණේ තේරුම් ගන්න අවස්ථාව. බොහෝ දෙනා ජීවත් වෙනවා කියලාවත් අවබෝධයක් නැහැ. දැන් මේ ජීවත් වෙනවා කියන අවබෝධයවත් ඔකට නැහැ. අනිත් ලෝකෙම ගැනත් බලපල ඉන්නවා. ලෝකෙ මිනිස්යාට අවවාද දෙන්න, උපදෙස් දෙන්න බැරි බලන්න අපි යනවා. ඊට මේ තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවන උෂ්ම ගැනීම පිළිබඳව මේ කාරණාවත් එක්ක බද්ධව තියෙන මේ ජීවත් වීම කියන කාරණේවත් කාරණේ පිළිබඳව සමහර කිලිමක් තියෙනවා. ඒ තමයි මුලින්ම තමයි මේ බුද්ධයා පටිමත් කිරීම. ඒ දී මුල්ම පිළිවෙල තමයි උෂ්ම ගැනීම පිට කිරීම පිළිබඳව මුලින්ම තියෙනවා. මේක මෙතෙන්දී ආකාර හතරකින් සංකල්ප කරනවා. ආස්වාද කිරීම, ප්‍රාස්වාද කිරීම, ඒ වගේම දීර්ඝ ආස්වාද කිරීම, කෙටි ආස්වාද කිරීම ආදී වශයෙන් සඳහන් කරනවා. සබ්බකාරය පරිසංවේදී ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව සියලු ආහාර පිළිබඳව නුවණින් දකින්න කියලා. මෙහෙම ආස්වාද ප්‍රාස්වාද කිරීම ගැන අවබෝධය තමයි දැනගන්න. ඒ දෙකට හේතුවම මේ පයත් කියලා දැන් තියෙනවා. හයක් කියලා දැන් කියනවා. ඒ කියන හය මොහොතක් පාසා වෙනස් වෙමින් කියන්නේ උෂ්මන ශාස්ත්‍රය මොහොතක් පාසා වෙනස් වෙමින් කියන ශරීරයක් වෙන කාරණේ පිළිබඳව යම් සුළු වෙනසක් අවබෝධය ඇති වෙනවා. මේ උෂ්ම නිසා හේතු මේ ශරීරය කියා කරවන්නේ උෂ්මත් එක ශරීරය වෙනසක් වෙනවා හේතු කියන කාරණයක් වෙනවා. සමුදේ ධර්මාලපත් විදිහටදී මේක ඇතිවීම වෙනවා. වෛද්‍ය මානපත්ති විදිහටදී මේක නිරුද්ධ වීම වෙන ගන්නවා. සම්බුදේ වෛද්‍ය මානපත්ති විදිහටදී මේක හටගෙන නිරුද්ධ වීම කියන ඇතිවීම සහ නැතිවීම කියන කාරණේ වෙන ගන්නවා. කාය බන්ධනාව ආරම්භයේ පිටතින් එතකොට මේ අවබෝධයෙන් ඔබට නැති කිසි දෝෂයක් උපාදීදී ලෝකෙ කිසිවක් නැතිව ග්‍රහණය කරගන්නට යන්නේ. ග්‍රහණය කරගැනීම අඩු කරනවා. මේක තමයි කාය අනුපස්නාවේ මුල්ම අවස්ථාව. බුදුරජාණන් වහන්සේ පිටතනේ උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්ම දේශනාවේ කිසියම් අනුපිළිවෙලක් තියෙනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, ආමාන මාර්ගේන, ඕකාරං සංකිරේතං, නෙක්ඛම්මේ සානිකස්සං, මේ ආදී වශයෙන් ධර්ම අනුපිළිවෙලේදී මුලින් දාන එක නැත්නම් කියන්නේ ඊට පස්සේ සීලය අරසන් කියන්නේ නෛෂ්කාම්‍ය ආස්කන්ධ. මෙන්න මේ වගේ ධර්ම දේශනා කිරීම අපේ වැඩක් තියෙනවා. ඒ වගේම පිළිතුරු මේ සතිපට්ඨානයේ දේශනා කරන්නේ අපි මුලින් සඳහන් කරන්නේ කය ගැන. කය තමයි අපට තියෙන ලෝකය. මේ ශරීරය ගැන තමයි අපි බොහෝ විට බරපතල තේරුම් අරගෙන ඉන්නේ. මේ ශරීරය නිසා තමයි බොහෝ දුක් විඳින්නේ. ඒ නිසා මුලින්ම අවබෝධය තමයි මේ කය අවබෝධ කරගැනීම සඳහායි මුලින් මේ අපට සැබෑටම තේන භෞතික දේ අවබෝධ කරගැනීම සඳහායි මුලින්ම බුදුහාමුදුරුවෝ අවවාද කළේ තියෙන්නේ. ඒකෙන් මුල්ම පියවර තමයි ආනාපාන සතිය කියන අවස්ථාව. ආනාපාන සතිය පිළිබඳ යම් අවබෝධයක් ආවගෙන ඊළඟට යනවා ඉරියාපද පිළිබඳව. ඉරියාපද කියන එකෙන් අපි කොයි ආකාරයෙන් හිටියත් අපි උපරිම වෙන්නේ ආකාර හතරකටයි. ඉරියව් හතරකටයි. ඒ ඉරියව් හතර තමයි හිතගෙන සිටීම, වාඩි වෙලා සිටීම, ඇලිදීම, සැතපීම කියන මෙන්න මේ ඉරියව් හතර. එතකොට අපි කිසියම් ඉරියව්වක කිසියම් ආස්තාවක් ඉන්නවනේ. වාඩි වෙලා ඉන්නවනම් ඉතින්නවා ඉතින්නවා මේ පදානන්. වාඩි වෙලා ඉන්නකොට දැන් තමයි වාඩි වෙනවා කියන අවබෝධය ඉන්නවා. එතන වාඩි වෙනයි වාඩි වෙනයි කියලා දෙකින් දිගටම කියන්නේ නැහැ. ඔහු දන්නවා තමයි දැන් ඉන්නේ ඉරියව්ව මොකද කියලා. දැන් හැබැයි මෙතනම සමහරවිට දැන් ඉන්නේ ඉරියව්ව මොකද කියලා තේරෙන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ මෙතනම තමයි ඉන්නවත් සහ පිළිවඳව සිහිය නිදිමැට. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න වෙලාවට සමාන දැනගන්න දැන් මේ තමයි දෙවෙනි නිදිමැට. ඉන්නේ ඉරියව්ව ගැන සැලකිලිමත් ඉන්නවා. යම් ඉරියව්ව හතර ඉරියව්වේ කිසියම් ඉරියව්වක ඉන්නවා නම් ඒ ඉන්න ඉරියව්ව පිළිබඳව සිහි නිදි. මේකත් තේරෙනකොට ටිකෙන් ටික ගැඹුරින් අවබෝධ කරගන්නකොට තමයි තේරෙනවා මේ හය කියලා දෙයක් තියෙනව නේද? ඒ තියෙන හය නිතර වෙනස් වෙමින් තියෙන හයක් නේද කියන අවබෝධයක් ඇති වෙනවා. පිනුතුන අනිත්‍යයේ ටිකෙන් ටික වෙන අවස්ථාවක්. ඊළඟට මෙන්න මේ සතර ඉරියව්ව අවබෝධයට වෙච්ච කෙනා ඒකත් අර සමුදේ ධර්මාපස්සේ විදිහට මේ වයිතර පාස්පස්සේ විදිහට මේ ආකාරයෙන් දැන් ඇති වෙයි නිරුද්ධ වෙයි යනවා. ඒ සඳහා තියෙන ආස්තාව හැදීම ලෝකයේ පිළිබඳව තියෙන ආස්තාව ටිකෙන් ටික අනුගමන කරනවා. ඒක දෙවෙනි අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි සම්පජාන්‍ය අවස්ථාව. සම්පජාන්‍ය කියලා කියන්නේ යම්තා අපේ ජීවිතයෙන් ගැලවෙර ගන්නවා නම් අපි දෙලේ පිළිදේ කායිදේ සායිදේ සම්පජානකාරී පොඩි ගන්නේ පිළිදේ නිසින්නේ සුත්තේ ආදරේ සම්පජානකාරී පොඩි මේ ආදිවාසයන් සඳහන් කර තිනවා කෑම කනකොට ආහාර පාන අතපාව ගන්නකොට ඇවිදිනකොට ඉන්නකොට යම්තා ජීවිතය කියන්නේ අදටත් අඳිනකොට කතා කරනකොට විතරක් නෙවෙයි තුන්දී භාවෝ කියන කාරණයක් සඳහන් කරනවා. නිස්සබ්දව ඉන්නකොට නිස්සබ්දව ඉන්නවා කියන කරුණ ගැන නිතර සැලකිලිමින් ඉන්නවා. නිස්සබ්දව ඉන්නකොට සමන් ගන්නවා දැන් මේ අවස්ථාවේ නිස්සබ්දව ඉන්න කතා කරනකොට ගන්න දැන් මේ කතා කරමින් ඉන්නේ කියන. පිළිදෙන්න දැන් මේ විදිහට ටිකෙන් ටික ටික දිනු කරනකොට මොකද වන්නේ? ඔව් අපේ ප්‍රඥාව දිනනවා අපේම කලබල කරන අනිත්‍යක බැයි. මුළු ලෝකයක් වෙනස් වෙන්න පුළුවන්. මුළු ලෝකයක් අපට එරෙහෙන්න පුළුවන්. මුළු ලෝකයක් අපට දුක් දෙන්න උත්සාහ කරන්න පුළුවන්. මුළු ලෝකයක් අපේ තියෙන සංයම නැති කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් එහෙම වුණත් ඒ දෙලින් සමාන සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. දැන් මේක තමයි මංගල කාරණාවක් කියලා ධර්මයෙන් සඳහන් වන්නේ වෙනස් කරන ලෝකයේ පිළිබඳව නුනින් දැකෙන්න පුළුවන් නම් ලෝකයේ නිතරම ලාභලා ප්‍රයත්නය සලින්දා සංස්කෘතියේ විතරම අටකට මේ ගැටතුල තියෙනවා. මේ අටල පෙරලෙන්නේ ලෝකයන්නේ. ලාභයෙන් ගුණතෝ ලෝකෝ අනාගයෙන් දෝනතෝ. ලාභෙන් ලෝකයා උදහමිටපත් වෙනවා. අරහත ලැබෙනකොට කම්බවටපත් වෙනවා. කීර්තියේදී උදහමිටපත් වෙනවා. අපහාස ලැබෙනකොට කලකිරෙන ජීවිතය ගැන. මේ දෙන්නේ පිටින්නේ අටලෝ දහම වෙනකොට යහපත් අරමුණු වලින් සතුට අමුතු උද්දාමයන් වෝ තම අටවැනි අරමුණු වලින් තලින් කම්පාටපත් වීම ඇති කරගන්නේ නැහැ. ධර්ම මේ සත්‍යඥේ ක්‍රියාකාරීත්වයක් විතරයි නෙමෙයි ඉන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් දුකින්කින් බලාපොරොත්තු වන්නේ බාහ්‍ය ලෝකෙ. ඒකවල බාහ්‍ය ලෝකෙ මේ සුද්ධින කඩනවා වැළපෙනවා කෑනනවා. මේ මෙන්න මේ ලෝකයාගේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුළින් පින්නතුනි අපේ ඉතිහාසය අතර සතුට අපි නැති කරගන්නේ. අපි බොහෝ කාලයක් ජීවිතයේ සුසන්දර ලබා ගන්නා වූ මේ පින. අපි බොහෝ කාලයක් සතරේ ගුණධම් සම්පූර්ණ කරලා ලබා ගන්නා මානසික සංවිධාම. අපි බාහිර ලෝකයෙන් හැදිවන වෙනස් පිළිතුරෙන් අපි නැති කරගන්නේ. එනිසා පළවෙනි අවස්ථාවක් ඇටියට ආනම්පත්තිය පිළිබඳව දෙවෙනි අවස්ථාවක් පිළිබඳව සතර ඉලියෝ පිළිබඳව තුන්වෙනි අවස්ථාවේදී ඉරියව් ගැන සමාකරණ කටයුතු ගැන හැම කටයුත්ත පිළිම ඒ කටයුත්ත දැන් කරමින් ඉන්නවා කියන සතිමත් භාවයෙන් ඉද පිළිම දැන් මෙතන උපරිම වශයෙන් වර්තමානයේ මේ මොහොතේ ජීවත් වන්නට ඕන. වර්තමාන මොහොත ජීවත් කරගෙනයි මේ සමන් සංසාරයෙන් ඉඳගන්නේ. දැන් මුලිකයන් වහන්සේගේ ප්‍රධාන භාගයේ පිළිබඳව දෙන කටයුතුමාරේ කියලා ප්‍රශ්න කරනවා. කටයුතුමාරේ කියන්නේ මුලිකයන් වහන්සේ අපේ ජීවත් වන ඉතාම සුභාසු මන්දිරවල ඉතාම සුඛෝපභෝගී යහන්වල එහෙම ජීවත් වන අපි අපට වඩා 18ට සැටි වෙන වහන්සේ හරිම ප්‍රසන්නයි. හරිම නිරෝගී හරිම ලස්සනයි. ඒ මුද්‍රජන වහන්ස වහන්සේගේ ප්‍රධාන භාවයේ කියනවා බුදුහාම සඳහන් කරනවා අතීතනා සෝධාමී නක්ජප්පාමී නාගතං මම අතීතයේ පිටමද වල දුක්සන්නේ අපතේ අතීතයේ වෙච්ච දේවල් නෙමෙයි ඒ වගේම අනාගතයේ කියන මහා බලාපොරොත්තු තියන්නත් නෑ මේ වර්තමානයේ පිළිබඳව අපේක්ෂාව ඉන්න හැම වෙලේම වර්තමානයේ සැපදී ජීවත්වන ඒකයි ප්‍රධාන භාවයේ කියන්නේ බුදුහාම මෙහි සඳහන් කරනවා අතීතයේ පිටමද වල දුක්මන අනාගතයේ පිනක මහා ප්‍රාර්ථනා තියාගෙන ඉන්නයි හරියට. හරියට ගැලි ඉරුවක් තියෙන අවුවට ගාමෝ ලාම බටක් කරාමේ කියන. ලාම බට නැන්දා කරාමේ කියන. ඈ බටකොම තියෙනවා නා බටකොම. ඒ බටකොමිය අවුවට දැම්මොතින් ඒක නැඹින් නැහැරිලා සුමුරු පාට යනවා. ලෝකයක් අන්නේ වගේ කියන. ඒ ලෝකයක වර්තමානයේ මේ සැපය යථාර්ථයේ මොකද ඒක ජීවත්වන්නේ බැරි මහනිසා. අපේ තේරුම් අනාගතයේ අන්තිම දෝලණය වෙන ලෝකෙට ජීවත් වෙන හේතුවෙන් වර්තමානයේ මේ මොහොත ලබන සතුට ජීවිත ආත්මය ජීවිත තෘප්තිය බොහෝ දෙනුම ලැබෙන්නේ නැහැ. එතකොට සමාජයේ අනාගත කටයුතු පිළිබඳව සිහියෙන් ඉඳීම තාපයන්නේ අවස්ථාවෙන් පිටකරන. ඊළඟට පිළිතුරු විදිහම කියෙලා ඊළඟ පියවර තමයි අපේ ශරීරයේ සකස් වෙච්ච කොටස් ගැන නුවණින් දැනෙන්න. ශරීරයේ මොනවද සකස් වෙලදී අපිට හිතෙන ඉනාක වටිනා දේවල් මේ ශරීරයේ තියෙන්නේ කියලා මේ. නවත් වෙන තුමේ වටිනා දේවල් ගැන නුවණින් බලන්න පුළුවන් අනුත් මගහන් කරන මොනවද වටිනා දේවල්. ඇන්කේ කාන්දෝ මාත්නහා නන්දා නිවන්නේ සඳහන් කරනවා. ශරීරයේ තියෙන කෙස් ටික, ලෝම ටික, නියපොතු, දත් මේවා නුවණින් නුවණින් හැමදෙන්නම නිරෙන් නුවණින් මේවා එකින් එක අයින් කරලා අයින් කරන ජීවිතේ හරියට අයින් කරලා ඉතින් අයින් කරා අයින් කළ වෙලේම බලන්න මේවා ලංකාවේ රජකම් කියන පිළිතුරු අපේ ජීවිතයේ ලොකු වැරදීමක් වෙලා තියෙනවා. ඒ වැරදීම තමයි අපිට මේ ඝන සංඥාව කියලා දෙයක් තියෙනවා. ඝන සංඥාව කියලා කියන්නේ එකද කියනකොට අපිව මුලා කරන ස්වභාවයක් තියෙනවා. අමහර දේවල් හුඟක් දේවල් එන දෙක තුනක් වෙනකොට අපිට යථාර්ථය පේන්නේ නැහැ. අන්න ඒ යථාර්ථය වසන් ගැනීම සඳහාමයි පින්තුනේ මුළු ලෝකයක්ම උත්සාහ කරන්නේ. මුළු ලෝකයක්ම දැන් වර්තමාන කාලේ ගත්ත ජනමාත්‍ය ඒ භාගයෙන් විදුලි කාර්යය තමයි තියන්නම උත්සාහ කරන්නේ. මේ යථාර්ථය වසන් කරලා කියනකොට මොකද මේ යථාර්ථය තේරුම් ගත්තොත් වෙනෙන් ගන්න බලුවාක් වෙනස් බැරි වෙනවා. ව්‍යාපාරිකයන්ට මේ යථාර්ථයේ තේරුම් ගන්නකොට නැන්ද අවශ්‍ය කරන බඩු පාඩ වලින් 60% විතරම මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒක උමති වෙනදාට සමානයක් නෙමෙයි. ඒ නිසා මේක නැතුව ප්‍රකාශන වැඩකටින් වල යෙදෙන්නේ මාත්‍ය ඇතුළු මේ හැමදේම උත්සාහ කරන්නේ මේ යථාර්ථය වසන් කළ පුද්ගලයා මුලා කරන්න. ඒ සඳහා තමයි උදෑසන පටන් රාත්‍රී දක්වා මුළු මාත්‍යයම ක්‍රියා කරන්නේ. එයාට විදිහට නොරනවා පාටිය පිළිතුරු ගන්න. නැත්නම් ඒක සම්පූර්ණ විචිව ගන්න මිනිස්සු. ඒ වටත් තාම කැප වෙලා කියලා පෙන්නන්න බණ කියන දෙන්න නම් බණේ ඉවරෙච්ච ගාම අනෙක් සිංහ දුන්නා. ආයි වැඩේ නැගන්න. ඒකට උත්සාහ කරන්නේ මම මිනිස්සුන්ට මෙන්න මේ අවබෝධයෙන් මිනිසා බැහැර කරලා මේ අවිද්‍යාවෙන් වඩවටාත්ම පුද්ගලයා අවිද්‍යාව තුළ ඉරකල පුද්ගලයන් කියන්නේ. එතකොට බුදුහාමරණගේ ධර්ම මොකද කරන්නේ? උන්වහන්සේගේ අස්ථාවයක් තිබුණේ. උන්වහන්සේ දෙකපැත්තකින් මිනිස්සු බය කරලා බය වෙච්ච ලෝකයේ සියසහිත මිනිස්සු කියන අවශ්‍ය කලෙත් නැහැ. ඒ වගේම ලෝකයේ මිනිස් අවිද්‍යාවෙන් මුලා කරන කියන අවශ්‍ය කලෙත් නැහැ. මේ දෙකෙන්ම මුදවල උන්වහන්සේ වඩාත් මිනිස්සු ප්‍රඥාවන්ත කරලා වඩාත් මිනිස්සුන් අපතේ කියන්නේ උන්වහන්සේ ධර්ම දේශනා කළේ. එනිසා අපි ශරීරයේ කොටස් ගැන නුවණින් බලනකොට වෙන්නේ අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන කොහොමද කියන අවබෝධයට එනවා. ඒ අවබෝධය ආසන ධර්මයේ සඳහන් වූ උදාහරණයට එක්තරා මල්ලක් තියෙනවා. ඒ මල්ලේ දෙපැත්තම මුරයක් වගේ වැදුන මුරේ දෙපැත්තම ලියලා තියෙනවා. දෙපැත්තම කටවල් දෙකක් තියෙනවා. දෙපැත්තේ කටවල් දෙකක් තියෙන මේ මුරේ මුරේ මැදට දානවා විවිධ විදිහේ දාන්න වර්ග. වීණානම මුණ්ඩානම කවුණානම මෙහෙදානම දාන වෙන්නේ මේ වාදයේ පුරවලා දෙපැත්තෙන් මොන දෙකෙන් මේක ගැටගහලා තියෙනවා. ගැටගහලා තියෙන මෙන්න මේ වාදයේ තියෙන දේවල් කිසියම් කෙනෙක් ඒක ලියලා එකින් එක වෙන් කරලා හඳුනා ගන්නවා. මේ කියන්නේ මේ මේ කියන්නේ මොම් මේ තිබී කියන්නේ නෑ ආදී කියලා වෙන් වෙන් කරනවා අර මාගේ තියෙන දේවල්. අන්නේ වගේ තමයි අපිත් තියෙන තුනේ. අර මුරේ නම් ගත්තොතින් කටවල් දෙකකින් වහලා තියෙන්නේ. අපේ නම් ගත්තොතින් ඊට වඩා වැඩි. අපි ගානකින් වහලා තියෙන මේ ශරීරේ දේවල්. ඒ ආඛ්‍යන්තරයේ තියෙන දේවල් මොනින් දකින්න. ඒ දකින්න කොට තියෙන අපිට තේරෙනවා මේ වගේ දේවල් සකස් වෙච්ච කියන්නේ නේද සමහරවයි අයිතිව තියෙන වටිනාකයක් කියන කෙනා ආඩම්බරයෙන් ඉන්නේ අනිත්කට මාන්නේ ඇති කරගන්න දෙයක් එක ගලන්න තියෙන්නේ මේ වගේ දෙයක් නේද අවබෝධයක් අපලෙනවා අපිට ඇත්තමිට විවිධ විවිධ අධ්‍යාපන සුසුමන් කියන්න පුළුවන් විවිධ විවිධ අපි නැක්කියාවල් කරන්න වෙන්න පුළුවන් නමුත් කිසිම කරලක් වෙන්න පුළිය කරන්නේ මෙන්න මේ වගේ දෙයක් ප්‍රයෝගය කරගෙන නේද කියලා අපට නෝනි ගණන් ගන්නවා එනිසා මෙන්න මේ පිළිමත අවබෝධයෙන් කියනවා මේ ශරීරයේ පිළිමතව ඇතිවීම නැතිවීම නෝනි දැකලා මේ ශරීරයේ පිළිමතව තියෙන ආත්මවාද කරගන්නවා අපේ ශරීරයේ පිළිමත විතරක් නෙවෙයි අපි අතුරු කරන අපේ ඥාතීන්ගේ අපේ අසලත්‍යයන්ගේ අපේ හිතමිතුරන්ගේ ශරීරය මේ වගේ දේවල් නේද කියන නුවණක් අපට එනවා එහෙම නුවණාවට පස්සේ මේ ශරීරයේ පිළිබඳව තියෙන හැඟීම ටිකෙන් ටික අඩු වෙන ගන්නවා. ශරීරයේ පිළිබඳව හැඟීම අඩු කරනවා කියලා කියන්නේ පින්තුනි. එක පැත්තකින් මහා දුක් හමුදායෙන් අපි නිදහස් වෙනවා කියන කාරණේ. මොකද පින්තුනි බොහෝ දුක් අපට එන්නේ මේ ශරීරයත් එක්ක. මේ ශරීරයේ පිළිබඳව වැරදි අවබෝධයක් එක්කයි අපට බොහෝ දුක් එන්නේ. ඒ නිසා ශරීරයේ පිළිබඳව හැඟීම ඉරණ හම්බට තේරුම් යනකොට මේ දුකට කියන්නේ කඩනවා. ඊළඟට පින්නතු මේ ධාතුමනස කාලයේ කියලා අවස්ථාවක් කියනවා. ශරීරයේ ප්‍රධාන කොටස් හතරෙන් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මුතු මිනිහ ඇතුළේ පොදු මිනිහ හේද කියන කොටස. ඒ වගේම ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ හතර මහා භූත ලෝකයේ හේද තියෙනවා. ශරීරයේ සකස් වෙන දින කොටස් වල කලු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම වාතයෙන් හැදිච්ච කොටස් තියෙනවා. රස්නෙන් හැදිච්ච කොටස් තියෙනවා. ජලයේ වැනි ද්‍රව්‍යමය දේවල් හැදිච්ච කොටස් තියෙනවා. කියන්නේ කොටවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ කොටස් හතරින් නේද මේ ශරීරයේ සියලුම සකස් වෙන නිදියන බෞද්ධ ශරීරයේ කිනවලත් අවබෝධයක් වෙනවා. ඒ තුනට වඩා වඩාත්ම සමාධියේ ගැඹුරු අවබෝධයක් යනවා. පස්වෙනි අවස්ථාවට වැඩගත් අවස්ථාව හයවෙනි අවස්ථාව ඒ තමයි වෙනතුනි ශරීරයේ මරණයෙන් පස්සේ අනාගතයේ ඇතිවන අවස්ථා නම්යක් පිළිබඳව නුවණින් වෙන්නේ කිරීම. අපි ජීවත් වෙන කාලේ විවිධ විදිහේ සංග්‍රහ කළා විවිධ විදිහේ උපස්ථාන කළ මේ ශරීරය මෙහිම තියාගත්තා. මරණයෙන් පස්සුනට පස්සේ මේක වර්තමානයේ නිකුත් දැක ගන්න පුළුවන් කමක් නැහැ. වර්තමානයේ නැකල කෙනෙක් කියන ගාන පස්සේ ශරීරයේ යථාර්ථය අවබෝධ කරගන්න නම් ආයි වර්තමානයේ කියන ස්වභාවයත් එක්ක මොකද මරණ පස්සේ ඉඳන ජීවන්ත කියන එකට වඩා හස්ම නේ කියන්නේ. ඔව් එහෙම හිතන කරක් නෑ. නමුත් මුද්‍රියන් වහන්සේ ඒ කාලේ මේ ශරීරයේ තුන්ගල මේකට පස්සේ ගෙනින්න දැන් තෝහන් කෙටින් වලට. ඒ තෝහනට දැම්මට පස්සේ තෝහනේදී මේ ශරීරයේට අත්කන ඉරකන පිළිබඳව යථාර්ථය පේනවා. දැන් අපි මේ ශරීරයට හිත සම්බන්ධ වෙලා මෞකසක අපේ තිරසින්න ගන්න අවස්ථාවේදී මෞකසේ මේ කලට ඇති වෙනා ගිහි ජීවිතයකින් විඥානය මේකට සම්බන්ධ කරන පස්සේ ඒ විඥානයෙන් විඥානයේ බීජ හැටියට ඇවිල්ලා කර්මයේ බීජ හැටියට ඇවිල්ලා මෑණියන්ගේ ඒ ශරීරයේ තියෙන කොටස් වල එකතු වෙමින් ආහාරවල සාරයෙන් අපේ ජීවිතේ සකස් කරන පස්සේ මේ ලෝකයට අපි පිළිවෙලා අනුගුරුව මේ සකස් වෙච්ච ශරීරයේ හිත වෙනුණු ගමන පිණිසදී මේ ශරීරය අපට අපි යම් කිසි ප්‍රමාණයක හසු වෙන විදිහට හසු වන පුළුවන් අවස්ථාවක් ලබා ගැනීමනවා. ඊට පස්සේ මේක ඉතාම ඉක්මනින් මේක දුරු වන්න වෙනවා, මේ අපිරිසුදු වෙනවා, මේක දුබල හමන ගන්නවා. ටිකෙන් ටික මේ ශරීරය නිල් පැහැටි වෙනවා. ඒ වගේම සරමාදී නැගෙන්නේ ගිහිල්ලා මෙහෙම කීප ඊට පස්සේ සතු කාලයක් ටිකෙන් ටික ඇට පැටිල්ලක් දක්වා මාංශීයයක් යනකොට මේ ශරීරයේ ස්වාභාවික පරිසරයක ගැම්ම නම් මේ කාන්දීමට තැනින් තැන විසිරලා තියෙන ඇට කැබලි සතර පත් වෙනවා. මේකට කැමති වුණත් නොවුණත් අපි අමතක කරලා හිටියත් සමහර වෙලෙක මතක් කරනවා කැමති නැහැ. මේද මැරෙනවා කියන වචනවත් කියන්නේ කැමති නිසා කියන අන්තරව නැහැ කියලා කියන්නේ. මැරුණා නිය කියයි පිටිත වචනේ කියනවා. මැරුණා කියන වචනවත් අපි කියන්නේ කැමති නැහැ. නමුත් යමක වුණත් වුණත් මේ යථාර්ථයේ තේරුම් ගන්නකොට පිළිතුණි අපිට තේරෙනවා මෙවැනි ජීවිතයක් නම් අපි පරිහරණය කරන්නේ අපේ ජීවිතයේ හැබැයි අරමුණ කරා අපි කොයි පැත්තටද යන්නේ කියලා නෝන අපිට එනවා. ඒ නිසා මෙවැනි වෙනස් වන දුර්වර්ණ වෙන අනිත්‍යයෙන් යුක්ත දිරාගත් වෙන ලෙඩ වෙන දයක් පරිහරණය කරන අපි ඊට වඩා වටිනා දයක් ජීවිතෙන් එකතු කර ගැනීම සඳහා අපි ජීවිත උත්සාහ ගන්නවා. ඊට වඩා වටිනා දයක් කියලා කියන්නේ බිඳුනු ඉඩ කඩම්මත් යානවා අනවත් සංආවරණවත් නෙවෙයි. ලෝකේ වටිනාම දේ තමයි ධර්මය. ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා අපි ක්‍රියා කරනවා. එහෙම ක්‍රියා කිරීමේදී කායපස්නාව තමයි මූලික පියවර දෙකට සඳහන් කළේ. මේ කාය අනුපස්නාව අපි හරියට ප්‍රගුණ කරා නම් අපිට මේ ශරීරයේ පිළිබඳව නුවණ අවබෝධයක් එන ගන්නවා. එතකොට අපේ ශරීරයේ පිළිබඳවත් බාහිරයේ ශරීරයේ පිළිබඳවත් මේ අවබෝධයක් එන ගන්නවා. මේ අවබෝධයෙන් තුලින් ඔහු මේ ශරීරයේ අනිත්‍යතාවය තුලින් දුකට පත්වන්නේ නැහැ. මේ අවබෝධය ලබා ගන්න බැරි වෙච්ච අය ශරීරයේ වෙනස් වෙච්ච හදවත වැළපෙද්දී ශරීරයේ දෙද වෙච්ච බොහොම දුක් වෙද්දී මේ අවබෝධය ලබා ගන්න කෙනා හඳන්නේ නැහැ. ඔහු කල්පියාම ගන්නවා මේ ශරීරය ඉරණමයි මේ වෙලා තියෙන්නේ. දැන් ගහක් ගන්න මේ මිනිස්සුනි ගහට ගෙන් ටික ලොකු වෙනවා. ගහ ඊට පස්සේ දිරාපත් වෙනවා. ගහ මැරිලා යනවා. ඒතර ගහක් මැරුණයි කියලා අපි කවදාවත් අඬන්නේ නැහැ. ගහේ ස්වභාවයක ඒ ගහේ පින්නතුනි අපේ ශරීරය ඇතුලේ ලොකු වෙනසක් නැහැ. අපේ ශරීරයේ තියෙන විශේෂත්වයේ විඥානයේ සම්බන්ධ වෙනවා. ඒතර ලෝකයේ භෞතික හැම දෙයකම ස්වභාවය සමානයි. කලක් තියෙනවා, කලකේ කනකදීක දිරාපත් වෙනවා, කලකදී විනාශ වෙනවා. ඒතර දුකහට ගන්න මේ වෙනස් වීම නිසා නෙමෙයි. ඒ වෙනස් වීමට ලක්වන දේ තමන්ගේ කියලා ඒ වෙනස් වීමට ලක්වන දේ වෙනස් වෙන්නේ නැහැ කියන දැරි ආකල්පයේ ඉස්සයි දුකකට ගන්න. දැන් මේ ශරීරය අපට කර්මානුරූප වෙනවා. මේ ලැබෙන ශරීරයේ වෙනතුනි හැබැයි සමාගයේ භූමියක් නෙවෙයි. මේ ලැබෙන මේ භෞතික සතරපා රූපයන් හැදෙන්නේ මේ ශරීරයේ ධර්මයේ තමයි. මේ ශරීරය තමයි නමන. ඒතොර දුකම නැන්නේ කොහොමද? අපි හිතාගෙන ඉන්න මේ ශරීරය ඇයි මට? මේක හයත් යන හොඳ නැහැ, හයත් යන නැහැ. මේක ලැබෙන්න බැහැ කියලා අපි මේකට නීති පාරමෙන් ඉන්නවා. නීති මැනේවර ශරීරය ගන්න හැමෝම කිය අපි දන්නේ නැහැ. ශරීරයේ සමාජයත් සිද්ධ වෙනවා මේ පිටරේ. ඒකයි. ඒතොර අපිට තියෙන්නේ මොකද කියන්නේ මේ ශරීරය වෙනස් කරනකොට ඒ වෙනස් වීම යථාර්ථයට පිටු මාදා නොවෙනස් වෙනවා කියන ආකාර පැතිර ගැන ගැනීමේ වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන යථාර්ථයේ නුවණින් දැකලා මේ සංඝා කියන හැඳුම ආසාව දුරු කර ගන්න එක තමයි කරන්න තියෙන්නේ. එදෙම දුරු කර ගැනීම ගැනීමේ අපිට දුමේ දෙකක් තිබෙනවා කියලා තියෙනවා. එන ඥානයේ සතර සතිපට්ඨානයේ අපි විස්තර කළේ එක කාරණයක් විතරයි, කායපස්සනා විතරයි. අනිත් කාරණාත් අපි මෙතින් මෙතන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කර්ම මේ කිසිම පොත්පත් වල මඩරලා පිළිතුරු ගන්න හදන්නේ. මේ කාරණා තේරුම් ගන්න ගත්ත මොකද කියන්නේ? සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති, සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති. මෙන්න මේක අවබෝධය. මේ ශරීරය ඇතුළු මිස ඇතුළු වේදනාව ඇතුළු ධර්මතාවයන් ඇතුළු මේවා අට ගන්න හැටි නිරුද්ධ වෙන හැටි නොලින් දෙනවා. ඒ තේන විතරක් නෙමෙයි ඒ තේරීමක් වලින් ඔහු මේ සඳහා තියෙන ඇල්ම අඩු කරගන්නවා. ඇල්ම අඩු කරගත්ත ප්‍රමාණයට පිටුතුනි ජීවිතේ දුක අඩු වෙනවා. ඇල්ම අඩු කරගත්ත ප්‍රමාණයට හඳන්නේ බැලපෙන තින අවස්ථාවක් වෙනවා. අපි වැටුන ජීවිතේ හඳන්නේ බැලපෙන්නේ වැඩිපුර අපේ නැදී හඳු වැඩෙන්නේ අපි ආශා කරන ප්‍රමාණයට අපේ සුද්ධලෙන්ද සෞඛ්‍ය වලදී ඇලෙන කිසි ප්‍රමාණයක් නැහැ. ඒ නිසා මේ ඇලීම දුරු කර ගැනීම සඳහායි බුදුහාරෝ ධර්ම දේශනා කළේ. මේ ඇලීම දුරු කරන මේ ධර්ම මාර්ගය යන්න කියලා තුන් දෙකක් පුළුවන් කමක් නැහැ. මේ සඳහා සීලයක් අවශ්‍යයි. සීලයෙන් අයවටින් සම්මත කරගන්න ඕන. නිතරම කයින් අසංගත කිරීම නැතිවෙන්න ඕන. අපේ ජීවිතේ කරන කාරණා කියනවා අපි කියන කාරණේ සද්දම ශ්‍රවණය කිරීම සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් අපට තියෙනවා. මොන සත්පුරුෂයන් අපි අතුරු කරනවා. මොන සත්පුරුෂයන් අපිට නිහඬව අතුරු කරන්න ලැබෙන්නේ නැහැ. අපේ එනගත් පින්වලින් සත්පුරුෂ වරණාම් කියනවා. අපේ සත්පුරුෂයේ කුණෝනේ තමයි සත්පුරුෂයන් හඳුනා ගන්නවා. සත්පුරුෂයන් අතුරු කරන්න අපට අවස්ථාව තියෙනවා. අනිත් එකෙන් තමයි පින්වලින් තහමාන ආනබ වෙන්න ඒ නිසා අපේ මුලින්ම කල්යාණ මිත්‍යා සත්පුරුෂයන් ගලා අප වටා ඉන්න සත්පුරුෂයන් කල්යාණ මිත්‍යා හඳුනාගෙන ඒ දහම් ප්‍රවණය කළා හයවැනි සංවර කරගෙන යෝනිතම මනිකාරයෙන් සත්පුරුෂයන් කරලා සීල සමාන ප්‍රඥාවෙන් මේ දෙද විස්පාර සම්පූර්ණ කරලා අපේ ජීවිතයට දැනට ඉතිරිලා තියෙන අනාගතයේ අපේ ජීවිතයේ සම්පූර්ණ විනාශයේ මාර්ගයට අපි පිටින් තෝරන දිනුයි නිවිසි බුද්ධෝත්පාද කාලයක අපි ජීවත් වෙනවා. බුද්ධෝත්පාද කාලයක මනසක් පාරයක් ලබනවා. පිළිගන්න කොට සම්මිතියෝ ඉඳලා පිළිගන්නේ මේ දුකේ නිදහස් නොවෙලා අපි. මේ දුකේ මොකදේ කවදා අපි පෙළෙනවා නම් පිළිගන්නේ මේ දුකේ නිදහස් වීමන උත්සාහයක් බලනවා. ඊට වඩා අභාග්‍යයක් අපේ ජීවිතවල නැහැ. ඒ නිසා මේ දුකේ නිදහස් වීම මාර්ගය යන්නේ මාවන තේරුම් ගන්න. වඩවඩාම ගැළිවිදෙමින් අප්‍රමාදීව අපහත වෙනු පිටමින් ධර්ම මාර්ගයෙන් ගමන් කිරීම උත්සාහ කරන්නේ එසේ කටයුතු කිරීම සඳහා ත්‍රිවිධ රත්න ආශිර්වාදයෙන් මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පත් දිගාන්ති සම්පත් කරපේ වාර්තා කරනවා. අද මේ ළමයන් මේ නාමයෙන් ආරක්ෂා කරනවා අපේ ප්‍රවර්ධනය ආත්මය. එතෙ මේ බලාපොරොත්තු වෙනවා මහා ග්‍රන්ථයේ කාන්තිකාට ආකාශත්‍රාය කුණ්ණාණේ වානාගම හිංසිතා පුඤ්ඤං කර්මං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සාසනං ආපාසංතරා චුම්මච්ඡා දේවානාගම් හිංසිකා පුඤ්ඤං කම්මං අනුමෝදින්වා චිරං රක්ඛන්තු දේශනං ආපාසංතරා චුම්මච්ඡා දේවානාගම් හිංසිකා යැති මහත් හැඳනාට මාතිවදයක් වේවා සතර දීර්ඝන්තෝ පස්ව සාධනා කුල කුතුමෝනිවන් සරයත් තේවා සාධනා.